සංසාර සාරෝග විනීතනී සන්නේත සාතම් සුචිසාරදී සන්දේරකං ස්වන්න තනූපලා සංලාපදේසින් පනමේ බිසාසං සතිපට්ඨානං වෝ භික්ඛවේ දේසිස්සාමි සතිපට්ඨාන භාවනං ච සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදං චාති. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන අසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි, සමුදාරක විහාරස්ථානයේ මාසිකව සිදු කෙරෙන සීල සමාදන් වැඩසටහන 2025 වර්ෂයේ උදුවක් පොහොය වසරේ අවසාන පොහොය දින ධර්ම සාකච්ඡාවක් පැවැත්වෙන්නේ. අද අප සතිපට්ඨාන ගැනයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම සංයුත්නිකායේ විභංග සූත්‍රය අස්සේ සතිපට්ඨාන සංයුත්තේ එන සූත්‍ර ධර්මයක් අපාද තේමා කරගෙන, එහි තියෙන මූලික ලක්ෂණ තේමා කරගෙන බුදුදහමෙහි සිත වැඩීම ගැන තියෙන කරුණොයි අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සතිපට්ඨානයේ සිහිය පිහිටුවීම කියන කාරණය බුදුදහමෙහි වැදගත්ම මාතෘකාවක්. සමස්ත බුදුදහම කියන්නේ සතිපට්ඨානයයි. වෙනත් විදිහකින් කියනවා නම් සති සම්පජාන්නේ සිහිය සහ නොවන දිනු කිරීම. මේ මත තමයි සියලුම ගුණධම් දිනුවෙන්නේ. සතිස් බෝධිපාරසික ධර්ම වැඩෙන්නේ සතිපට්ඨානේ මත. මේ ගැන සූත්‍ර ධර්ම රසික කරුණු සඳහන් වෙනවා. විශේෂයෙන් භාගතුන් වහන්සේගේ පළවෙනි දේශනාව ධම්මචක්ක දේශනාවෙන් මේ ගැන කරුණු සඳහන් කරා. ධම්මචක්ක සූත්‍රයේ මධ්‍යම ප්‍රතිපදාව විදිහට ආරණ්‍යක මාර්ගයේ දේශනා කළා. එහිදී හත්ඥාන්ගේ විදිහට සම්මා සතිය පැහැදිලි කළා. ඊළඟ දීගණිකායේ ප්‍රධානතම සූත්‍රය මහා සතිපට්ඨාන සූත්‍රය. ඔබ නිතර අහලා පුරුදු සූත්‍රයක්. හැබැයි අභාග්‍යයකට මහා සතිපට්ඨාන සූත්‍රයක් බොහෝ විට අහන්නේ කොහෙදද? ඔව්, කෙනෙක් මිය ගියාම දාන සූත්‍රයක් විදිහට තමයි අප බොහෝ විට හිතන්නේ. නමුත් වෙනතුනි හැම නැහැ. මේක සම්පූර්ණයෙන්ම අපේ ජීවිතයේ සැනසීම දිනු වෙන මාවත පැහැදිලි කරන සූත්‍රයක්. මහා සතිපට්ඨාන සූත්‍රයේ අපේ සියලුම චර්යාවන් උදෑසන අවදි වීම පටන් රාත්‍රියේ නිින්දට යෑම දක්වා අපේ සතර ඉරියව්වත්, අප කරන සියලුම කටයුතු, කායිකව කරන සියලු කටයුතු, හුස්ම ගැනීම ඉදන් අපේ ශරීරය මිය ගියාට පස්සේ සිදුවෙන ඒ වෙනස්කම් දක්වාම සියලුම දේවලු, වේදනා, විඥාන, චිත්තකයසික මේ සියල්ලම ගැන සිහියෙන් නොනින් වාසය කිරීම තමයි මහසතිපට්ඨාන සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. ඊටතර සූත්‍ර ගානක් මධ්‍යම නිකායේ තියෙනවා සතිපට්ඨාන සූත්‍ර නම්. ඊටමතර විශේෂයෙන්ම සම්මුති නිකායේ සතිපට්ඨාන සම්මුතිය කියලා වෙනම කොටසක් තියෙනවා. ඊළඟට පටිසම්භිදා මග්ගයේ සතිපට්ඨාන කතා කියලා කොටසක් තියෙනවා. විභංග ප්‍රකරණේ සතිපට්ඨාන විභංගය කියලා තියෙනවා. මේ ආදී ස්ථාන රසක මේ ගැන කරුණු සඳහන් වෙනවා. සතිස් බෝධිපාක්ෂික ධර්ම අතර විශේෂයෙන්ම සතර සතිපට්ඨානයේ කරුණු හතරම සතිපට්ඨාන සම්බන්ධයි. යටි ඉන්ද්‍රිය ධර්මවල සති ඉන්ද්‍රිය, සති බොඤ්ඤංග, සති සම්මා සති මේ ආදී වශයෙන් ස්ථාන රසක මේ ගැන කරුණු සඳහන් වෙනවා. එතකොට මොකකටද අපි සතිපට්ඨානය කියලා කියන්නේ? ඔව්, සිහිය පිහිටවීම. සිහිය අපි කොහෙද පිහිටවන්නේ? ඔව්, වර්තමානයේ තුල කුමක් අරමුණු කරගෙනද අපේ මේ සමස්ත ජීවිත පැවැත්ම, අපේ කය සහ සිත, නැත්නම් කාය, වේදනා, චිත්ත, ධම්ම කියන ස්ථාන හතරේ තමයි සිහිය පිහිටවගන්නේ. වර්තමානයේ තුල ජීවත් වෙන ප්‍රධානතම ඉගැන්වීම තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. අප දෛනිකව කරන දේවලුත් ධර්මයේ හැසිරීමක් අතර ප්‍රධානතම වෙනස සංතෝහන් කරන්නේ මෙන්න මෙතනින්. සාමාන්‍ය අපේ ජීවිතයේ කොයි යම් වැඩක් කළත් අප නිතරම අපේ සතුට බලාපොරොත්තු වෙන්නේ අනාගතයේ දවසට. නැත්තම් අප දැනට කරන කටයුත්ත කළ යුමාට පස්සේ තමයි සතුට තියෙන්නේ කියලා අපි හිතනවා. පින්කමක් කළත් එහෙමයිනේ. පින්කම ඉක්මනට ඉවර කරනකන් අපිට සැනසීමක් නැහැ. අපි හිතාගෙන ඉන්නේ ඒ කරන ක්‍රියාව කළ යුමාට පස්සේ තමයි අපට සතුට තියෙන්නේ කියලා. ඔව් දැන් දරුවෙක් හැදුවත් දරුවා මව්වසට ආපු කාලේ ඉඳලාම හිතන්නේ ඒ කටයුත්ත යුමාට පස්සේ තමයි සතුට. ඔව් ගිහිල්ලා ගිහිල්ලා අඳින බලනකොට දරුවා ළඟවත් නැහැ. දරුවා විවාහ කරලා දින ඈත ගිහින්නේ. ඊට පස්සේ ඉතින් අර දරුවගේ අතීතයේ අර පොඩි කාලේ පොත් ටික බල බල ඇල්බම් ටික බල බල ඉන්න එක තමයි තියෙන්නේ අන්තිමට. දරුවා ඉක්මනට එළියට යවන හරි කලබලයක් අපේ අම්මලාට තියෙනවා. තාත්තලාට තියෙනවා. දරුවොත් එක අමනාපද මන් දැන. ඉක්මනට උගන්වලා ගෙදරින් එළියට යවන තමයි බලන්නේ. පින්නතුනි ඇත්තටම ධර්මයේ හැසිරීම කියලා කියන්නේ මේ මොහොතේ පටන් ගත්ත මොහොතේ ඉඳලාම අපේ ජීවිතයට සතුට එන්න පටන් ගත්තා. සතුටේ ඒ ධර්මයේ තියෙන රසය අපට දැනෙනවා. සම්දිට්ඨික අකාලික කියන ගුණ දෙක ප්‍රකට වෙනවා. මේ ජීවිත කාලෙහි මේ මොහොතේම අප සතුට විඳින්න පටන් ගන්න ආරම්භ කරනවා ධර්මයේ පුහුණුවට පැමිණෙච්ච මොහොතේම. හැබැයි ඒක ඉතාම විධිමත් විදියට ධර්මානුකූලව අපි ඒක කරන්න ඕන. නැත්තම් අපි වෙනත් වෙනත් තැන්වලට යනවා අපි දන්නේම නැහැ. ධර්මයෙන් පිට වෙනවා අපි. අද අප විස්තර කරන විභංග කියන සූත්‍රයේ සංගතනිකායේ සතිපට්ඨාන සංගතේ විභංග කියලා සූත්‍රයක් තියෙනවා. විභංග නම් සූත්‍ර රාශියක් තියෙනවා. ඒ අතරින් අද අප සාකච්ඡා කරන විභංග සූත්‍රයේ සංගතනිකායේ සතිපට්ඨාන සංගතේන සූත්‍රයයි අද තේමා කරගත්තේ. මේ සූත්‍රයේ බහතුන් වහන්සේ දේශනා කරනවා සතිපට්ඨානං හෝ භික්ඛවේ දේසිස්සාමි සතිපට්ඨාන භාවනංච සතිපට්ඨාන භාවනාගාමිනී පරිපදංච. සතිපට්ඨානය කියල එකක් තියෙනවා, සතිපට්ඨාන භාවනාව කියල එකක් තියෙනවා, සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදාව කියල එකක් තියෙනවා. මෙන්න මේ තුන විස්තර කිරීම තමයි අද අපේ සාකච්ඡාවේ මූලික අරමුණ. පින්නතුන් හොඳට ඒක අද තේරුම් ගන්නට ඕන, ගැටලු තැන් තියෙනවා නම් අහන්නට ඕන. ඔබ සිත වඩන භාවනා කරන ආකාරය ගැන ඔබට තියෙන ගැටලු තියෙනවා නම් ඒවත් අහන්න පුළුවන්. අපිට පුළුවන් මට්ටමින් අප විස්තර කළ දෙන බලාපොරොත්තු වෙනවා. මේ කාරණා තුනේ වෙනස අපි දැනගන්නට ඕන. දැන් මහා සතිපට්ඨාන සූත්‍රයේදී සතිපට්ඨාන කියන තනි වචනයටම මේ තුනම එකතු කරලා තියෙනවා. එතකොට ධර්මයේ එක එක සූත්‍ර කියලා කියන්නේ එක එක පිරිසට කියපු සූත්‍ර ධර්ම. එක සූත්‍රයක් එක්කෙනෙකුට කියනවා, තව සූත්‍රයක් දෙන්නෙකුට කියනවා, තව සූත්‍රයක් ලොකු පිරිසකට කියනවා. ඒ පිරිස බලලා ඒ පිරිසට ඒ මොහොතට අවශ්‍ය බුද්ධි මට්ටමට අනුව දේශනා කරපු දේශනයක් තමයි සූත්‍රයක් කියලා කියන්නේ. ඒ සූත්‍රේ ඔක්කොම විස්තර ටික නැහැ. ඔක්කොම රෙෆරන්ස් ටික නැහැ. ඇයි එකට හේතුව? ඔව් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට උන්වහන්සේට සුවිශේෂ ඥානයන් දෙකක් තිබුණා. ඒ තමයි ඉන්ද්‍රිය පරෝපකාරී ඥානය සහ ආසයනසේ ඥානය. ඒක අනිත් ඇට නෑ. ඒක සරුවතාවරටවත් නෑ. ඉන්ද්‍රිය පරෝපකාරී ඥානය කියලා කියන්නේ මේක නම් කොච්චර ඉන්ද්‍රිය ධර්ම වඩලා තියෙද? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. යත්‍රා විශේෂයෙන්ම බණක් කියනකොට බලනවා මේක නම් කොච්චරනම් ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු කරපු කෙනෙක්ද කියලා. අන්න ඒ මට්ටමට අනුව තමයි ධර්ම දේශනා කරන්නේ. ඒ වගේම ආසය අනුසය ඥානය. මේ කෙනාගේ ආශ්‍රව ධර්ම, අනුසය ධර්ම කොයිතරම් ප්‍රමාණයෙන් තියෙද කියලා බලලා ඊට අනුරූපව එතනින්වත් තමයි පටන් අරගෙන දේශනා කරන්නේ. එතකොට එක එක කනකට දීපු මෙහෙත් වට්ටෝරු වගේ හරියට අපට දැන් මේ දේශනාදී ඔක්කොම පිළිවෙලට හදලා මහරහතන් වහන්සේලා තියෙන්නේ අපට ඇතැම්මිට එකක් විතරක් පරිශීලනය කළ බෑ. අපි උභාකයව බලන්න වෙනවා. අපි ඒක ගැලපෙනකම්. ඇතැම්මිට තැන් කීපකින් අපට ගන්න වෙනවා මේක ප්‍රැක්ටිස් කරන්න. අනේකට තමයි අපට කල්යනා මිත්‍රයම ඕන වෙන්නේ. උභාස සූත්‍ර ධර්ම කියවපෝ ඒ සම්පූර්ණ වපසරිය දන්න කෙනෙක්ගෙන් අහනකොට අපට උභාස සූත්‍ර එකපාර කියවෝ වගේ අපට ලොකු කාලයක් ඉතුරු වෙනවා. මාසතිපට්ඨාන සූත්‍රයේදී අර සතිපට්ඨාන කියන වචනේ කියනකොටම එයාට මේ තුනම තේරුණා. අර තුන වෙන්කල කියන අවශ්‍යුනේ නැහැ. එතකොට දැන් අපට දැන් මේට එහෙම කිව්වම තේරෙන්නේ නැහැ. දැන් බාහ්‍ය සූත්‍රයේ දිට්ඨිය දිට්ඨමත්තන් කියනකොටම බාහ්‍ය ධර්මීය මාර්ගඵල ලැබුවා. නමුත් අපි කොච්චර ගහලා තියෙද? අපිට එහෙම වෙන්නේ නැහැ. අපට ඊට වඩා තවතාව රෙෆරන්ස් වලට යන්න ඕන. දිට්ඨිය දිට්ඨමත්තන් කියන්නේ මොකද්ද? සුතිය සුතමත්තන් කියන්නේ මොකද්ද? ඒක කොහොමද සුතමේ ප්‍රඥාවට දිනු කරගන්නේ? චින්තාමේ ප්‍රඥා ආදි වශයෙන් අපි පියවරෙන් පියවර යන්න වෙනවා අපට. විභංග සූත්‍රයේ මේ තුනේ වෙනස තමයි සතිපට්ඨානංගෝ භික්ඛවේ දේසිස්සාමි. භක්තුනාංශයේ දේශනා කරන මම සතිපට්ඨානයක් දේශනා කරනවා. සතිපට්ඨාන භාවනාවක් දේශනා කරනවා. සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදාවක් දේශනා කරනවා කියලා. සතිපට්ඨානය කියලා කියන්නේ අපේ කය ගැන, අපේ වේදනා ගැන, සිත ගැන, සිතිවිලි ගැන මේ මොහොතේ හිත පිහිටුවා ගැනීම. ඒක සම්මුති සත්‍යයත් එක්කයි යන්නේ. අපේ කයට ફોකස් කරලා මේ කය මෙහෙමයි, මේ කයේ ආස්වාස ප්‍රස්වාසය තියෙනවා, මේ කයේ මේ වගේ සතර ඉරියව් තියෙනවා, මේක පට ව්‍යාපෝ තේජෝ වායෝ කියන ධාතුලින් හැදිලා තියෙන්නේ. ආදී වශයෙන් අපේ අර තැනින් තැන විසිරෙන හිත සමාධිමත් කරන අරමුණක් විදියට, ක්‍රමවේදයක් විදියට අපි එක සමත අරමුණක වර්තමානයේ තුල සම්මුති සත්‍යයට අදාළව හිත පිහිටුවා ගන්නවා. ඒකට සමත භාවනා කියලා කියනවා, ඒකට චිත්ත භාවනා කියලා කියනවා, ඒකට සතිපට්ඨානය කියලා කියනවා. සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ අන්නේ හිත පිහිටුවා ගත්තට පස්සේ ඒක ඇති වෙන්න හේතු ටික බලන එක. සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියන්නේ මේක. කය නම් කය හටගත්තේ කොහොමද? වැය වෙන්නේ කොහොමද කියලා අපි බලමු. වේදනාව නම් වේදනාව කොහොමද? හිත නම් හිත කොහොමද හටගන්නේ? ධර්ම කරුණ නම් ධර්මය කොහොමද හටගන්නේ? වැය වෙන්නේ කියලා අපි බලමු. මේ විදිහට පේනතුනි හට ගැනීම වැය වීම මේකට කියන්නේ ඡේදන ලක්ෂණ කියලා. මුලින් ඉස්සර රූපය බලනවා, මේ රූපේ සතරම ආභූත රූප වලින් හැදිලා තියෙන කියලා බලනවා. ඒක සම්පූර්ණ සත්‍ය නෙවෙයි. මේ මොහොතේ අපි රූපයක් ඇතයි කියලා ගන්න එක ඒක අපි ඇත්තටම රූපය ගත්තට ඒක ප්‍රයිමරි ටෙක්නික් එකක් විදිහට විතරයි අපි ගන්නෙ. ඒක ගත්තට ඒකේ ගැඹුර තමයි රූපයක් අපි තියෙනවා කියලා හිතුවට මේ බලන්නේ අපි අතීතයේ නිරුද්වච රූපයක්. විපස්සනා භාවනාවෙන් කරන්නේ, සතිපට්ඨාන භාවනාවෙන් කරන්නේ, විදර්ශනා භාවනාවෙන් කරන්නේ මේකට හිත තියලා මේකේ හේතු ටිකේ නිරුද්ධ වෙච්ච හේතු වලට හිත තියනවා. මෙහෙම රූපයක් පේන්නේ දැන් තියෙන එක නෙවෙයි ඇත්තටම මේට සල්ප මොහොතකට කලින් මගේ ඇසට පතිත වෙච්ච වර්ණ රූපය මම මේ මනෝ විඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාවක් කියලා රූපේ හට ගැනීම නැහැ බෑ බලන එක. ඒක බලනවත් එක්කම බාහිර රූපේ නිදහස් වෙනවා. බාහිර රූපෙට ඇලෙන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අපේ මුලදී සීල සමාධි දෙකෙන් කරන්නේ නීවරණ අඩු කරගන්න එක කරන්නේ. ඒකෙන් සම්පූර්ණම අවිද්‍යාව දුර වෙන්නේ නැහැ. සම්පූර්ණම අවිද්‍යාව දුර වෙන්නේ නැහැ. මුලින් කරන්නේ අර හිත එක අරමුණට ගන්න උපක්‍රමයක් විදියට පාවිච්චි කරන එක තමයි සීල සමාධි දෙකෙන් කරන්නේ. විපස්සනාවෙන් මේක නිරුද්ධ වෙලා කියලා බලනවත් එක්කම මේ ඉදිරිපස රූපයට ඇලෙන්න ගැටෙන්න ඕනේ නැහැ කියලා අමතෙන් කරන්න දෙයක් නැහැ. හොඳයි පේනතුනි. එතකොට සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනා දෙකේ වෙනස මේක. දැන් ඔබ යම් කිසි දෙයක් වඩනකොට භාවනාවක් වඩනකොට ඔබ තේරුම් ගත යුතු දෙයක් තමයි මම දැන් වඩන්නේ සම්මුති සත්‍ය තුල ඉඳලා සමත කමඨහනක් විදියට සතිපට්ඨානෙද වඩන්නේ නැත්නම් මම පරමාර්ථ සත්‍ය තුල ඉඳලා විපස්සනා භාවනාවද වඩන්නේ කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඊළඟට තුන්වෙනි කාරණය තමයි සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව. බුදුදහමේ කියන මේ සතිපට්ඨානය තනිකර වෙන් කළ හුදකලා ගන්න එකක් නෙවෙයි. මේක ආරක්ෂණික මාර්ගයේ අංගයක් වෙන්නට ඕන. මජ්ක්‍ධිමනිකායේ මහා චක්කාරිසික කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රේ දැක්වෙනවා මේ සම්මාදිට්ඨිය ආදී කාරණා සියල්ලක්ම සාසමේ වුත් තියෙනවා අනාසමේ වුත් තියෙනවා. සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්ඛා කියලාත් එකක් තියෙනවා. අරියා අනාසවා ලෝකෝත්තරා මග්ගංගා කියලා වුත් තියෙනවා. අප මුලින් කරන්නේ මේ සම්බුද්ධ සත්‍ය තුල ඉඳගෙන කෙලෙස් අඩු කර ගැනීම, නීවරණ යටපත් කර ගැනීම. දෙවෙනි පියවරේදී කරන්නේ පරමාර්ථ සත්‍යෙට හිත තියලා සම්පූර්ණම අවිද්‍යාව නිරුද්ධ වෙන විදිහට බලන එක. අනේ දෙකම ස්ථාවර වෙන්නේ ඒ සම්මා සතිය සම්මා දිට්ඨි පුරේණවම වෙන්නට ඕන. සම්මා දිට්ඨියත් එක්ක මුසු වෙල යන කාරණයක් වෙන්නට ඕන. නැත්තම් නිකන් සතිය වැඩුවොත් අපිට මොකද වෙන්නේ? mindfulness එක දැන් හැමතැනම ප්‍රැක්ටිස් කරනවා නේ. mindful eating, mindful drinking, mindful walking කියලා නේ. ඉතින් දැන් මොකද කියන්නේ බොහෝ විට? අතීතේ නිරුද්ධ වෙලා ගිහිල්ලා අනාගතේ තමයි වෙලා නේ. ඒ නිසා වර්තමානයේ ඉන්න එතකොට හරි කියලා නේ. ඇතැම් වෙලෙ කියන අතීතය අමතක කරන්න, අනාගතය අමතක කරන්න වර්තමානයේ ඉන්න කියලා නේ. ඒක බුදුදහමද? ඒක බුදුදහම නෙවෙයි කියනතනින්. බුදුදහමේ කිසිම තැනක අමතක කරන්න කියලා නැහැ. සතිය දිනු වෙන්න වෙන්න චිර කතම්පේ චිර භාජිතම්පේ කියලා කියනවා. සරිතා අනුසරිතා ආදි වශයෙන් බොහෝ කාලයක් කරපු කියපු දේවල් වල මතකේ වැඩි වෙන්නට ඕන. සතිපට්ඨාන ප්‍රයෝජනය ඒක. මතකේ නෙමෙයි ගැටලුව පින්නතුනි. අපයමක් මතක් කරනකොට ඒක නිරුද්ධ වෙච්ච දෙයක් කියන එක නුවණින් දකින එකයි වැදගත්කම. ඒක නුවණින් දැකලා කොච්චර අතීතයේ බැලුවත් ගැටලුවක් නැහැ. බුදුරජාණන් වහන්සේ ජාතක කතා දේශනා කළේ එහෙමයි. උන්වහන්සේ කල්පකරන අතීත ආත්ම භව දේශනා කළා. අනාගතයම දැක කරන්න කියලාත් නැහැ. හැබැයි එකක් තියෙනවා, විතක සංඨාන කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ දැක්වෙනවා අසති අමනසිකාරය කියලා කතාවක්. යම් කිසි දෙයක් සිහි කරනකොට රාග ද්වේෂ මොහ ඇති වෙනවා නම් අන්න ඒ දේ සිහි නොකර ඉන්න කියලා තියෙනවා. අප යමක් දිහා බලනකොට, යමක් ගැන හිතනකොට, යමක් අහනකොට අපට කෙලෙස් ඇති වෙනවා නම් ඒ දේ සිහි නොකර ඉන්න කියලා කියනවා. අමතක කරන්න කියන එක නෙවෙයි. ඕනෙලක මතක් කරන්න පුළුවන්. හැබැයි ඒක දිගින් දිගටම සිහි කරනකොට කෙලෙස් ඇති වෙනවා නම් සිහි නොකර ඉන්න කියලා තියෙනවා. මෙන්න මේ විදිහට මේ සම්මා සතිය ආරස්සංගික මාර්ගයේ අංගයක් වෙන්නට ඕන. ඒ වගේම ඒ සම්මා සතිය වඩන හැම වෙලාවෙම සම්මා දිට්ඨිය කියන කාරණේ තියෙන්න ඕන. ඊළඟට සම්මා වායාමයේ තියෙන්න ඕන, සම්මා සතිය තියෙන්න ඕන. සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන අනුපිළිවෙලක් කියන එක හරියක කිසි ගැටලුවක් නැහැ. ඒ අංගාට එක සමතලා මට්ටමට ගන්න එක තමයි සමත භාවනාවෙන් කරන්නේ. සමතේ වඩනකොට අර ඔක්කොම අංග ටික එක ලයින් එකකට ගන්නවා. සමදී දර්ශන දෙක වඩනකොට ඒක තමයි කරන්නේ. හැබැයි අපි නිකන් සාමාන්‍ය සතිය වැඩුවත් ඒ හැම අවස්ථාවකදීම සම්මා දිට්ඨිය ගැන පැහැදිලි දැක්මක් තමන්ගේ ඔළුවේ නිතරම තියෙනට ඕන. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? දුකේ හට ගැනීම හා නිරෝධය. යම්ෙන් සම්මා වායාමයේ අයහපත් විතරක දුරු කරන්නත්, අකුසල විතරක දුරු කරන්නත් කුසල විතර්ක දිනු කරන්නත් නිතරම තමන්ට උත්සාහයක් හිතේ තියෙනවා. ඒක තියාගෙන තමයි සතිය වඩන්නේ. සමාධියේ වැඩුවත් එහෙමයි. සමාධිය තියෙන්න ඕන, සම්මා වායාමයේ තියෙන්න ඕන සම්මා සමාධියත් එක්ක. සම්මා වාචා වැඩුවත් එහෙමයි. සමාධිය තියෙන්න ඕන, සම්මා වායාමයේ තියෙන්න ඕන. සම්මා කම්මන්තේ වැඩුවත් එහෙමයි. සම්මා දිට්ඨිය තියෙන්න ඕන, සම්මා වායාමයේ තියෙන්න ඕන. හොඳයි පිටුතුනි, මේක තමයි කෙටියෙන්ම මේ සූත්‍රයේ විස්තරය. මේකෙදි වන්නේ පිටුතුනි දුකේ හට ගැනීම හා නිරෝධය ගැන පැහැදිලි දැක්මක් අපට තියෙනට ඕන. බුදුරජාණන් වහන්සේ තාම පැහැදිලිව දේශනා කරනවා, යම්කිසි වෙලාවක දුකක් හට ගන්නවා නම් දුක හටගන්නේ ප්‍රඥාව අඩු කෙනාටයි, ප්‍රඥාවන්ත කෙනාට දුකක් හටගන්නේ නැහැ කියලා. දුකට හේතුව තෘෂ්ණාව, තෘෂ්ණාවට හේතුව අවිද්‍යාව. එතකොට මොකන්ද ප්‍රඥාවේ අඩුකම කියලා කියන්නේ? මොකද අවිද්‍යාව කියලා කියන්නේ? ඔව්, සාමාන්‍යයෙන් අපිට තේරෙන විදිහට කියනවනම් ඔව්, අපි තාම සරලව කියමු අපි තේරෙන විදිහට. මේ ඇහැට රූපයක් අප පේන අවස්ථාව කියලා කියන්නේ ඇත්තටම අපි ඒ රූපයේ තේරුම් ගන්න අවස්ථාව. අපට හිතෙන්නේ මේ දැන්ම මේ මොහොතේ පේන රූපය තමයි මේ තේරුම් ගන්නේ කියලා. නමුත් වෙනුත්න අපේ හිත ඉතාම වේගවත් ක්‍රියාත්මක වෙනවා. අපේ ඇහැ රූපය චක්කු විඥාන ආදී හේතු ගානක් විපාක මට්ටමින් තියෙනවා. ඒ ටික හටගෙන නිරුදුනාට පස්සේ ඉතුරු නැතුවම නැති වෙල ගියාට පස්සේ තමයි මනංච පටිච්ච ධම්මේ චුප්පංජිති මනෝවිඥාන අවස්ථාවෙන් තමයි මේක තේරුම් ගන්න. හැබැයි අපි තේරුම් ගන්න අවස්ථාව අපි හිතන්නේ මේ ඇත්තටම දකින අවස්ථාව කියලා. ඇත්තටම මේ දකින රූපයේ ක්‍රියාත්මක වෙන අවස්ථාවේ පින්නතුනේ අපට පිළිතල ඉන්න බෑ මේ අවස්ථාවේ. සාමාන්‍ය කෙනෙකුට නෙවෙයි රහතන් වහන්සේටවත් මේ මට්ටම තුල පිළිහෙළ ඉන්න බෑ. උදාහරණයක් හැටියට කියනවා නම් අපි වාඩි වෙලා ඉන්න තැන අපිට බලන්න බෑ. අපි වාඩි වෙලා ඉන්න තැන බලන්න ඕන නම් මොකද කරන්න ඕන අපි? අපි නැගිටින්න ඕන. නැගිට්ටාම අපි බලන්නේ මොකද්ද? වාඩි වෙලා ඉන්න ස්ථානයේද වාඩි වෙලා හිටපු ස්ථානයේද? හිටපු ස්ථානයේ. අපි වාහනය ඩ්‍රයිව් කරනකොට අපි ඉස්සරහා බලන්නේ. හැබැයි ඉන්නේ කොහෙද? ඉන්නේ ඊට කලින් දැකපු තැන තමයි රෝදේ තියෙන්නේ. රෝදේ ටික තියෙන්නේ. අපි ටෝච් එක ගන්න යනකොට ඉස්සරහට ටෝච් එක ගහ යන්නේ. අපි ඉන්නේ කොහෙද? ඉන්නේ කලින් දැකපු තැන තමයි ඉන්නේ. අපි පඩිපැලක යනකොට බලන්නේ ඉස්සරහා. හිටගෙන ඉන්නේ කොහෙද? කලින් බලපු තැන. අපි කෑමක් කනකොට රස තියෙන්නේ ටික තියෙන කටේ. බලන්නේ කොහෙද? පිටාන දිහා බලන්න. එතකොට දැන් අපි ටෝච් එකක් අරගෙන යනකොට බලන්න, අපි එකපාර කලබලයට ගියොතින් රාත්‍රී කාලේ ටෝච් එකක් යනකොට ලොකු සර්පයෙක් හිටියොත් මොකද වෙන්නේ අපිට? බය වෙනව නේනි. ඇයි බය වෙන හේතුව? ඔය දකින කොට අපට හිතෙන්නේ මොකද්ද? තමන් ඉන්නේ ටෝච් එක උඩේ කියලා හිතන් ඉන්නේ. ටෝච් එක කෙලි උඩේ කියලා හිතන් ඉන්නේ. ඒකයි බය වෙන්නේ. අන්නේ වගේම තමයි අපට ඇහැට රූපයක් පේනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට අපට රාග ද්වේෂ ඇති වෙන්නේ. ඇයි? අපි හිතන්නේ මේ මොහොතේ බාහිරට තමයි අපි ඇඟිලි දික් කරන්නේ. බාහිර පේන රූපය තමයි මම මේ දකින්නේ. බාහිර කෙනා තමයි මට දැන් බනින්නේ. බාහිර කෙනා තමයි දැන් මම වර්ගන වර්ණනා කරන්නේ කියලා එවලෙම අපට බාහිරට අපේ හිත බැස ගන්නවා. හැබැයි අපි දැක්කොත් මේක නිරුද්ධ වෙලා අපේ සංස්කාරවලට අනුවයි තමන් මේක හොඳ නරක ගන්න කියලා දැක්කොත් බාහිර ඇඟිලි දික් කරන්නේ නැහැ. තමන් රූපය දකිනකොටම දන්නවා මේක තේරුම් ගන්නේ මනෝවිඤ්ඤාණ අවස්ථාවෙන් කියලා. කෑම රස දැනෙනකොටම අපි දැක්කොත් අපේ රස දැනෙන්නේ මේ කටේ තියෙන කෑමේ කියලා. අපට කටේ තියෙන කෑම වලට ආසාවක් හටගන්නවද? අනේ මේ හරි රස කෑම පොඩ්ඩක් අරන් තියමු හවසටත් ගන්න ෆ්‍රිජ් එකේ මේන් ටික කියලා. අයින් කරනවද අපි කටින්? ඔව් නැහනේ. අපිට හැමදාම අපි ආසා කරන්නේ කටට රස දැනෙනකොටම හිතෙන රස දැනෙන මේ පිඟානේ තියෙන කෑමේ අනේ ඉතුරු ටික හවසටත් ගන්න ෆ්‍රිජ් එකේ දාලා තියමු කියලා කියන්නේ ඒක. මේ පිඟානේ තියෙන කෑම රහයිද? පිඟානේ තියෙන කෑම රහද කියලා බලන්න පුළුවන් බ්ලෙන්ඩ් කරලා බටකින් දාලා බලන්න රහද කියලා. මේ හරියට රස බලාගන්න පුළුවන් හොඳට. පින්නතේ රසය එවලේ ඒක අහුත්වා සම්බුද්ධං හුත්වා අනුභවෙස්සති. Not been occurred comes to occurrence, been occurred will not go to occurrence. පෙරණොති බී හට ගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒක කටියේදී නිර්මාණය කරගන්න දෙයක්. අරහාරය තුමකාරයක් වෙනවා තමයි. හැබැයි දිව නැත්තං ඒ රස නිර්මාණය කරගන්න බෑ අපට. ඒක මේ මොහොතට තමන් හදාගන්න දෙයක් සහ ඒක විඥානයත් එක්ක යන දෙයක්. කෑම කන ගමන් වෙන කෙනෙක් බැනපු දෙයක් ගැන හිතේ තියෙද්දිත් මේක අපට කෑම ටික පල්ලි හැටියයි රස දැනෙන්නේ. ඒක විඥානයත් එක්ක එකට බද්ධ වෙලා ඒ මොහොත යන දෙයක්. මෙන්න මේ වගේ දෙන්න තුනේ මෙන්න මේක තමයි දුකේ හට ගැනීම හා නිරෝධය කියලා කියන්නේ. එතකොට දුක එන්නේ නිතරම අවිද්‍යාසහගත කෙනාට කියලා කියන්නේ මොකද්ද? රාගයක් හරි ద్వේෂයක් හරි මත පිහිටලා තෘෂ්ණාවක් ඇලීමක් හටගනවා නම් හටගන්නේ ඇයි? හටගන්නේ ඇසෙන් පේන රූපය, කනෙන් අහන ශබ්දය, නාසයෙන් එන ගඳ සුවඳ, දිවෙන් එන රස, කයට දැනෙන පහස මේ දේ දැනෙනකොට අපි ඒකේ හිමිකාරීත්වය බාහිරට පනවන්න ගියොතින් මේ ලස්සන රූපය බාහිරයේ කියලා හිතුවොතින් අන්න ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එහෙම පොඩ්ඩක් හරි හිතුවොතයි බාහිර තියෙන්නේ කියලා මේ මොහොතේ නොවැළී නොගිටින්න පුළුවන්. හැබැයි ඕනම මොහොතක පස්සේ ඒක හොයාගෙන යන්න පුළුවන්. අපි කියනවා මේ මොහොතේ මං කිසි දෙයකට ලෝභ නැහැ කියලා, මං උපේක්ෂාවෙන් ඉන්නවා කියලා කියනවා. හැබැයි ඕනම වෙලාවක මේ බාහිර රූපය හොයාගෙන යන අපි සෝදාන. අපි කියනවා දැන් මෙතන මං කිසි දෙයකට ආසාවක් නැහැ කියලානේ. දැන් අපි කියමු අපේ ගෙදර වත්තේ තියෙනවා ලොකු අපිරිසිදු දෙයක් තියෙනවා කියලා කියමු, ලිය කොටයක් වගේ. අපි ඒකට ආසාවක් නැහැ කියලා කියනවනේ නේ. හැබැයි අපි ගංගක ගහගෙන යනකොට ගංගායිනේ තියෙන ওই ලිය කොටේ නම් මොකද වෙන්නේ? අපි අත් දෙකම බදා ගන්නවානේ. අද දෙයකට ආසා නැති වුණත් ඕනම වෙලාවක ඒකට ආසා වෙන්න පුළුවන්. මරණාසන්න මොහොතේ අපි අද මේ උපේක්ෂාවෙන් ඉන්න දේවල්ට එදාට අපි ආසා කරනවා. හිතට මැවෙන රූපයේ බාහිර තියෙ කියලා හිතුවටින් ඒ රූපය හොයාගෙන ගිහිල්ලා නැවත භවයකට යනවා අපි. ඊට අදාළ තැනක ඒක ස්පර්ශ විඳින පුළුවන් තැනක අපේ විඥානය පිරිසිදු කරනවා. අවසාන මොහොතේ පේන්නේ මල් මාලාවක් වෙන්න පුළුවන්, ගිනි දැල්ලක් වෙන්න පුළුවන්. අපි ඒකේ Nirodhi නොදැක්කොත් අපි ඒකට වෙලෙ ආසා කරනවා. පින්නතුනි මෙන්න මේක තමයි අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා කියන්නේ. මේක ඉඳගෙන අපිට පුණ්‍යවි සංඛාර කරන්නත් පුළුවන්. ගැටලුවක් නෑ, බය වෙන්න එපා. මේක හිටියයි කියලා දුගතියෙම යන්නේ නෑ. අපි අදටත් මේ සුගතියක් ලැබුවේ මේක ඉඳලා තමයි. මේ අවිද්‍යාවේ ඉඳලා පුණ්‍යාවේ සංකාර කළා. ආනේයයේ සංකාර කළා. ඒතර බුදුදහම එකපාර මේ දර්ශනෙට කෙනෙක් ගන්නෙ නැහැ. මුලින් කරන්නේ අර අපාය භූමියෙන් මුදවලා සුගතියට පනවන එක. දන් දෙන්න, සිල්වන්ත වෙන්න, අනිත්‍යයට උදව් උපකාර කරන්න, අම්මට තාත්තට සලකන කියලා මුලදී පුණ්‍යාවේ සංකාරවලට යොමු කරනවා. අන්නේ පුණ්‍යාවේ සංකාරය තුල ඉඳගෙන අපි මුලින්ම කරගන්න ඕන සුගතිය ස්ථාවර කරගන්න එක. දානමේ වශයෙන්, සීලමේ වශයෙන්, සමත භාවනාවක් කළා අපි මුලදී හොඳට සුගතියේ හිත පිටුවා ගන්නට ඕන. අන්න එහෙම ඉන්න කෙනාට තමයි මේ දෙවනි පියවර දේශනා කරන්නේ. ඊට පස්සේ සඳහන් කරන කොහොමද දුක හටගන්නේ? මෙන්න මේ Nirodhi නොදැක්කොත්. අන්නේ Nirodhi දැක්වතින් දුකේ නිදහස් වෙන පුළුවන්. අන්න ඒක මුලින් සුතමේ පඤ්ඤාවෙන් දැනගත්තු කෙනා චින්තාමේ පඤ්ඤාවෙන් නැවත නැවතත් මේක හිතන්නට ඕන. ඊට පස්සේ භාවනාවේ පඤ්ඤා විදියට ඔන්න සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවන වඩනට ඕන. දැනුම විතරක් තිබ්බට බෑ. දැන් ඔබ දන්නවා මේක. දැනගෙන සාමාන්‍ය විදිහට වැඩ කරන් ඉඳීට හරියන්නේ නැහැ. දැනගෙන ඉන්න කීට පස්සේ නාසිකාග්ගේ වාමුකරිමිත් ඒවා කියපු විදිහට මෙන්න සති නිමිත්ත. වර්තමානයේ මෙතෙන්ට හිත නිතරම තියාගෙන ඉන්නවා. තියාගෙන ඉන්න ගමන් පුළුවන් තරම් මෙන්න මේ දේ ගැන අපි හිතන්නට ඕන. ඇහැට දකින රූපයක් පාසාම මෙන්න මේකයි යථාර්ථය කියලා අපි හිතන්නට ඕන. ඒකෙන් තමයි අපේ සිහිය නෝන ටිකෙන් ටික දියුනේ. හොඳයි දැන් මේ පින තුන ප්‍රශ්න තියෙනවා දැන් අහන්න පුළුවන්. මම කියන සංකල්පයක් සියලක්ම දුර වෙනවා. ඇත්තේ මේක සංකල්පීය අවස්ථාවේදී දුර වෙන්නේ. ඒක දුරුණක් තම මාන්න, කාමරාග, පටිග, මාන ඒ දෙකක් තියෙනවා. මුල් අවස්ථාවේදී කරන්නේ න රූපං අතසෝ සමනපස්සති, න රූපවන්තං වාත්තානං, න අත්තනි වාරූපං, න රූපස්මින් වාත්තානං ආදී වශයෙන් මේ රූප වේදනාදී ස්කන්ධ පංචකය මේ අනිත්‍ය වශයෙන් බලනවා. බලන්න බලන්න මේ පහේ එකකවත් අපේ හිත නොපිහිටන විදියට ඒව මම මගේ වශයෙන් ගන්න නැති විදියට හිත ටිකෙන් ටිකකින් මිදෙනවා. හැබැයි මිදුනට තවදුරටත් කෘෂ්ණව සම්පූර්ණ දුරුණා වෙන්නේ නැහැ. තම මාන ආදී අනුසය ධර්ම තියෙනවා. ඒව ටිකෙන් ටික තවදුරටත් අරගෙන මෙහෙ කරමින් තමයි දිගට යන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පෘථග් ජන කෙනාට සීක වෙන්නත්, සීක කෙනාට අසීක වෙන්නත්, අසේක කිනාට පිරුණ තෙක්සුවදායි වාසය කරන්නත් මේ එකම ප්‍රතිපදාවේ දේශනා කරන්නේ. මොකද්ද? මේ රූපාදී ස්කන්ධ පංචකේ හට ගන්නවා නැති වෙනවා කියන එක බලන්න කියලා. ඔව් ඉතාම වැදගත් ප්‍රශ්නයක්. සක්කාය දිට්ඨි අසීමාණය ඒක ඉතාම සියුම් කාරණයක්. සක්කාය දිට්ඨිය කියන එක දී අර රූප වේදනාදී ස්කන්ධ පංචකය ඔහු දෘෂ්ටියක් වශයෙන් ඔහු ඒ තුළ බැසගෙන ඉන්නවා, පරාමර්ශනය කරගෙන ඉන්නවා. ඒ කියන්නේ බාහිර පේන රූපය කෙලින්ම ඔහුගේ හිතට බැසගෙන තියෙනවා. මේ රූපයම තමයි පුද්ගලයා, නැත්නම් වේදනාවම තමයි පුද්ගලයා, සංඥාවම තමයි පුද්ගලයා ආදී වශයෙන් ඔහු ඒ තුළම හිත බැසගෙන ඔහු මමයන කරගෙන ඉන්නවා. මානෙදි කරන්නේ අස්මි මානෙ කියන්නේ මැනීම කියන එක. يعني එතනම කම්පය කරනවා. මම සහ පිට කියන දෙක ඔහු බලමින් තමයි ඉන්නේ. ඒකෙත් තමයි අස්මි මානෙ කියන්නේ. සහ මම කියලා කෙනෙක් ඉන්නවා කියලා ඔහු හිතනවා. මම වෙමි කියලා. ඒ කියන්නේ මුලදී හරි එකිනෙකක් වෙන වෙනම ඔහු ගත්තේ නැහැ. දැන් සක්කාය දිටිති වන්නේ වෙන වෙනම එකිනෙකක් මම කියලා ගන්නෙ නැහැ. හැබැයි අසීමානේ කියන මට්ටමේදී මේ පහම එකතු වෙච්ච තැනක තවදුරටත් කෙනෙක් ඉන්නවා කියන හැඟීමක් ඔබෙත් තියෙනවා. මම වෙමි කියන එක. රූපේ මම නැහැ කියලා දන්නවා. සංඥාය මම නැහැ කියලා දන්නවා. සංඛාර වේදනාදී වෙන වෙනම ගත්තොතින් මම නැහැ කියලා ඔහු දන්නවා. හැබැයි මේ ටික එකතු වෙච්ච තැනක මම කියලා කෙනෙක් අස්මි කියන්නේ මම වෙමි කියන එක. වෙමි කියන අර්ථය තවදුරටත් ඔහුගේ තියෙනවා. අන්න ඒක රහත් භාවයේ දක්වාම තියෙන දෙයක්. අනාගාමී වෙච්ච කෙනාගේ මේක දැක්වෙනවා. හැබැයි මේක හරිම සියුම් එකක්. මේක රහතන් වහන්සේලා විස්තර කළ දින සමහර අනාගාමී උතුමන් විස්තර කරන මේක. මේ දෙකේ වෙනස කොහොමද කියලා. උදාහරණයක් කියනවා. එක්තරා වස්ත්‍රයක් තියෙනවා. කිල්ටි වැට වස්ත්‍රයක්. මේ වස්ත්‍රය හොඳට හොදනවා. හේදුවට පස්සේ කුණු යන ඔක්කොම ටික. කුණු ටික ඔක්කොම ගියාට අර හොදන්න පාවිච්චි කරපු දේවල් වල කිසියම් සුවඳක් එනවා තමයි, ස්මෙල් එක එනවා තමයි. අන්නේ හොදපු වස්ත්‍ර ටික ඊට පස්සේ සුවඳ තියෙන පෙට්ටියක දාලා තියෙනවා. අරකේ අර සම්පූර්ණ කිලිට යන එක හරියට අර සක්කාය දිට්ඨිය නැත්නම් කාමරාග පටික දෙක යන එක වගේ තමයි අර කුණුටික යවන එක. කුණුටික යවුව සම්පූර්ණ තාම පිරිසිදු වෙලා නැහැ. අර ගඳ තාම තියෙනවා. පොඩි ගඳක් එනවා තමර සුද්ධ කරන්න පාවිච්චි කරපු දේවල් ඇදිටිය යනවල. අන්න ඒක නැති වෙන්න සුවඳ ගල්ලපු පෙට්ටියක දැන් ඉස්සර නම් ওই අල්මාරි වල එක එක සුවඳ ಜಾති දාලා දැම්මනේ. දැන් වගේ සෙන්ති තිබෙන්නේ නැහැ මේ කාලේ. සැලන්දරා වගේ දේවල් දානව නේද? ඇඳුම් අස්සට දාලා ඒකෙන් තමයි සුවඳ එන්නේ. සඳුන් වර්ගෙම දාලා තියෙනවා. අන්න ඒක දාන වගේ තමයි. මොකද්ද? අර අසීමාන්‍ය දුරු වෙන්න කරන ක්‍රියාව කියන්නේ. හරිම සියුම් මේක. සක්කායදිට දුරු වෙන සෝවාන් වීමේදී අනාගාමී මට්ටමේදීත් ඒක දුර වෙලා තියෙන කාමරාග පිටිකත් එක්කම හැබැයි ඒ වුණත් අනුසේවයෙන් මේ මානය කියන එක මාන රෝපරාග අරෝපරාග උද්දච්ච අවිජ්ජා මේ ටික දුරු වෙන රහස් වීමේ භාවනාව ගැන තමන දහන තියෙන්නේ අපිට කාලය තියෙන දැන් ඔබ වෙනුවෙන්ම තමයි වෙන් කරගත්තේ දැන් මම දන්න ඔක්කොම කියන්න යන්නේ නැහැ දැන් ඔබේ ප්‍රශ්න වලට උත්තර දෙන්න යන්නේ මේකයි මේ ප්‍රයෝජන ගන්න මේ අවස්ථාව ගන්නද ඔව් ඇත්තටම දැන් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණම ගත්තොතින් ඒකේ ප්‍රතිඵල ලැබෙන්නේ කරන කෙනාට මුලින්ම ලැබෙන්නේ කරන කෙනාට ඒක තමයි බ්‍රහ්ම විහරණ වැඩිමෙන් බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රී වඩනකොට එමේ සීල සත්ව සෝපංචේත්වා කියලා වඩනකොට සත්‍යයන් වෙත මෛත්‍රී පතුරනකොට තමන් තමයි සෝපත් වෙන්නේ මම සුවපත් වෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැත්තේම. අහන්නාරය රෝහෝමි කියන එක ත්‍රිපිටකයේ කොහෙවත් නැහැ ඇත්තටම. ඒකට වැඩිපුර පහසුවට තමන් අර එක්සැම්පල් එකක් විදිහට අරගෙන කරන්න කියලා තිබුණට සම්මේ සත්තා බාන්සුක සත්තා කියලා කියනකොට තමනුත් එක්කම තමයි ඔක්කොම එන්නේ. සීල සත්ත්ව සුවපත් වෙනවා කියලා පතුරුණකොට තමන් තමයි සුවපත් වෙන්නේ. හැබැයි තමන්ගේ මානසිකත්වයේ දිනනට අනුව කිසියම් ප්‍රමාණයකින් අනිත් ඇයට ඒක බලපාන්න පුළුවන්. ඒ නම කියලා කියන්නේ මොකක්ද? නම කියලා කිව්වත්, පොදුවේ කිව්වත්, අපේ ශක්තියේ ප්‍රමාණයට සහ ඒක ගන්න කෙනාගේ තියෙන හේතු මත, හේතු වාසනා මත ඒකේ ප්‍රතිඵලය සැලසෙනවා. ඒක සැලසෙන්නේ නැති වුණත්, නැති වෙනුනත් පුළුවන්. හැබැයි අපි මේක වැඩිමෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ හිතේ තියෙන නීවරණ යටපත් කිරීම සහ අපේ හිතේ අනිත්‍යය ගැන තියෙන අමනාපය දුරු කිරීම. ඒක තමයි මෛත්‍රී භාවනාව බලාපොරොත්තු වෙන්නේ. එතකොට මෛත්‍රී කියන එක එහෙකින් විතරක් නවතින්නේ නැහැ. මෙත්තා සාගත මනෝකම්මය, මෙත්තා සාගත වාචී කර්මය, මෙත්තා සාගත කාය කර්මය කියලා තුනකට බෙදෙනවා. මුලින් අපි වාඩි වෙලා මෙත්තා සාගත මනෝ කර්මය තමයි වඩන්නේ. ඊට පස්සේ අපි වචනෙනොත් කියනවා සීල සත්ව සෝපත්ත්වා සෝපත්ත්වා කියලා. අපි අනිත් හැට එක කතා කරනකොට මෛත්‍රියම තමයි වචන කතා කරන්නේ. නමුත් බොහෝ විට අපේ සිද්ධිය මොකද්ද? අපි ඇස් දෙක පියාගෙන ඉනකොට විතරයි මෛත්‍රිය වඩන්නේ නේ. නමුත් වෙනතුනි කතා කරනකොටත් ඒත් එකම මෛත්‍රිය ගන්නට ඕන. එතකොට තමයි මෛත්‍රිය සම්පූර්ණ වෙන්නේ. ඒ විතරක් නෙවෙයි මෙත්තා සාගත මනෝ කර්මයක් ගන්න ඕන. මෙත්තා සාගත කාය කර්මය. ඒ මොකද්ද? අර අපි හිතෙන් හිතලා වචනෙන් කතා කරපු දේ අපි ක්‍රියාවෙනුත් කරනවා. අපි ඊට පස්සේ ඒකට උදව්පකාර කරනවා. දානමාන දීලා පින් අනුමෝදන් කරනවා, වෙනත් කෙනෙක්ගේ ළඟම උදව් කරනවා, එයාට සහභාගී වෙන කෙනෙක් ලැබුණොත් මේකට සම්බන්ධ කරගන්නවා, ඒවා මේ කායිකව කරනවා. මෙන්න මේ තුනම පියවරෙන් පියවරට යන්නට ඕන. එහෙම ඉදිරියට ගියොත් අපිට කිසියම් ප්‍රමාණයකින් ප්‍රතිඵල ලබන්න පුළුවන්. දැන් අපි කියමු දැන් මේ දවස්වල ගම්මතුරු දුරට පත් වෙච්ච අය. අපි ඒක ආරංචි වෙච්ච ගම අනේ අපොයි කියලා සුවපත් වේවා කියලා මෛත්‍රී වඩනවා, පාම් පූජා මෙහෙ කරනවා, කවුරුත් එක තුල සත්‍යක්‍රියා කරන අපි ඒවා කරනවා. ඊට පස්සේ අපි අනිත් දෙයත් එක කතා කරනවා. අපි කොහොමද උදව් කරන්නේ මේකට? අපි යට කෝල් එකක් දෙමු, කතා කරමු එයාට. එයාගේ සූම් එකට එන්නේ කියලා අපි ආශිර්වාද කරමු, අදු වචනයෙන් කරනවා. ඊට පස්සේ අපි ලංකාවේ ඉන්න අයට කතා කරලා සල්ලි ටිකක් යවලා ඒ හැලවාරයට උදව් කරනවා. අපිටත් පුළුවන් විදිහට මෙහෙම දෙයක් යවනවා අපි. මෙන්න මේ විදිහට අර මෙත්තා සහගත මනෝ කර්මය, මෙත්තා සහගත කාය කර්මය කොටපත් කරගෙන ඒක කයින්ම කරන මට්ටමට එනවා. ඊළඟ කාරණය තමයි දැන් මේ සති, සමාධි, ප්‍රඥා කියලා මේ කාරණා තුන මේ විදිහට යනවා. සතිය කියන්නේ යම් කිසි කුසල අරමුණක හිත තියෙන අවස්ථාව. ඒක බාහිර අරමුණක් වෙන්න පුළුවන්, සීල සත්ව සුවපත් වේවා කියලා අරමුණක් වෙන්න පුළුවන්, පටිවිආපෝ තේජෝ වායෝ කියන ධාතු මනසිකාරය වෙන්න පුළුවන්. ඒ කිසියම් අරමුණක් වෙත හිත තියලා වර්තමාන හිත තියාගෙන අවස්ථාව. සතිය හිත පිළිඩවල හිතේ නීවර නඩුනට පස්සේ ඕනන් ක්ෂණිකව අපට විදර්ශනා පැත්තට යන්න පුළුවන්. ඒ වගේම කෙනෙකුට අවශ්‍ය නම් සතිය කාලයක් දිනු කරලා සමාධිය වඩන්න පුළුවන්. විතක්ක විචාර ප්‍රීති සුඛාදී ධානාංග මට්ටමටම හිත කාලයක් දිනු කරන්න පුළුවන්. මෛත්‍රී භානානම් සීල සද්දෝ සෝපත්තේත්වා සෝපත්තේත්වා සෝපත්තේත්වා කියලා 10 වතාවක් හිතන් ඉස්සෙල්ලා හිත තැම්පත් වෙනකොට සතුට සතුටක් එන තමන්ට. ඊට පස්සේ 10 කෙලිමවට 20 කරන්න පුළුවන්. 20 කළ කෙලිම 50 කරන්න පුළුවන්. පස්සේ විනාඩි 5ක් කරන්න පුළුවන්. විනාඩි 10. කොහොම ටිකෙන් ටික අපිට වැඩි කරන්න පුළුවන්. මේක මුල් කාලේ ටිකක් අමාරුයි අපට හිත එහෙම යනවා. හැබැයි කාලයක් ගියාට පස්සේ හිත තැම්පත් වෙනකොට අපට අර එක ඉරියව්වක හුඟ වෙලාවක් ඉන්න එකේ අපහසුවත් අඩු වෙනවා. හිත තැම්පත් වෙනකොට කයට දැනෙන වේදනාව එච්චර දැනෙන්නේ නැහැ. එක ඉරියව්වක හුඟ වෙලාවක් ඉන්න පුළුවන්, ඉරියව් වෙනස් කරන්න ඕනේ නැහැ. මුලදී තමයි අර හිතේ හිමේ දුවනකොට කයට යනවා හිත. නමුත් හිත තැම්පත් වෙනකොට කයට එච්චර හිත යන්නේ නැහැ. එකම ඉරියව්වේ වුණත් හුඟ වෙලාවක් ඉන්න පුළුවන්. දන්නේ නැහැ කාලේ ගියාද කියලා. හැබැයි දවස් දෙකකින් වෙන්නේ එක ඉරියව්වක මුලදී ටිකක් මහන්සියෙන් ඉන්න බලන්න. තමන්ගේ කය වෙනස් කරන ඕනනා කියලා දැනෙනකොටම කරන්න එපා. පොඩ්ඩක් ඉන්න, තව තත්පර 10ක් කරේ ඉන්න. ඒක පොඩ්ඩකට වැඩි කරන්න. කාලයක් යනකොට තමන්ට එක ඉරියව්වක ඉන්න එක තමයි පහසුම ඉරියව් බවට පත් වෙන්නේ. වෙනදාගේ සතුරුනේ ශනිකව ඉරියව් වෙනස් කර කර නේද? හැබැයි හිත තැම්පත් වෙන්න වෙන මොකද්ද වෙන්නේ? එක ඉරියව්වක ඉන්න එක තමයි තමන්ගේ සතුට බවට පත් වෙන්නේ. පිනතුනේ උත්සාහ කරන මේක පොඩි ටිකක් අමාරු තමයි. හැබැයි අපිට කාලයක් යද්දී මේ දෙක වැඩ ගන්නකොට අපට ඒක ශරීරය හුරු වෙනවා. අපි මේ සඳහන් කළේ පිනතුනේ එක පැත්තකින් සතිය දිනු කරලා හිතේ නීවර නඩු වෙච්ච ගමන්ම ස්කන්ධ ධාතු ආයතන නාම රූප විදියට මේක අනිත්‍යතාවය බලන්න පුළුවන්. හිත තැම්පත් වෙච්ච ගමන්ම ඇහැට රූපයක් පේනකොටම දකිනවා මේ නිරුද්ධ වෙච්ච රූපයක් මනෝවිඥාණයෙන් දකින්නේ. ඇසත් නිරුද්ධ වෙලා නැති වෙලක ගිහිල්ලා සීස් වෙලා රූපයක් සීස් වෙලා තියෙන මේ වෙලාවේ චක්කු විඥාණය, චක්කු සම්පස්සය, රූප සංඥාව මේ ටික නිරුද්ධ වෙලා ඒ නිරෝධය දකින්න මගේ මනස මේ වෙලාවේ හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියලා බලන්න. විදර්ශන වඩන. වඩන්න වඩන්න එන්න එන්නම බාහිරින් තමයි නිදහස් වෙනවා. මෙන්න මේක කලක් වඩනකොට පින්නතුනි ඊට පස්සේ සෝවාන් වෙන්න හෝ සකදාගාමි වෙන්න ආසාවක් නෙවෙයි තියෙන්නේ Tamanට. Tamanට ඊට පස්සේ තියෙන වැඩි වේලාවක් හිතේ සමාධි විපස්සනා දෙක දිනු කරගන්න. ඇයි ඒකට හේතුව? දැන් මුලදී අපි හිතුවේ සෝවාන් වෙච්ච දවසට තමයි සැනසීම තියෙන්නේ. අනාගාමී වෙච්ච දවසට තමයි, රහත් වෙච්ච දවසට තමයි කියලා නේ. එහෙම වුණොත් පින්නතුන් රහත් වෙලා ටික කලයක් අපිට ඉන්න වෙන්නේ. සතුට තියෙන යන බොහොම පොඩි කාලෙක. නමුත් දැන් දන්නවා තමන් මෙතෙන්ට ආපු ගමම ඒ වෙලාවට තමන් නිවන් දැක්කා වගේ. ප්‍රීතිය සතුට මෙතනම දැනෙනවා. නීවරණ අඩු වෙනකොට පිතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාගතාමේ තේකෙනවා. තමන් බලන්නේ නිතරම තමන් අර ආරස්නික මාර්ගයේ අංගටිගේ තමා රැඳෙනවද කියලා විතරයි බලන්නේ. සෝවාන් වෙන්න හෝ අනාගාමී වෙන්න නෙවෙයි ඊට පස්සේ තමන්ට අවශ්‍යතාවය තියෙන්නේ හැකිතාක් දුරට මෙන්න මේ අංගටිගේ තමන්ට පිටිලා ඉන්න. ඇයි ඒකට හේතුව? අපි දැන් ගමනේ නෙවිගේටරේට ඇඩ්‍රස් එක දාලා තියෙනවා. ඇඩ්‍රස් එකේ ගමන අන්තයේ නමුදෙන් හිතන දෙයක් නැහැ. මැජික් බල බල ඉන්න දෙයක් නැහැ. දැන් තියෙන්නේ මේ එන එන තැනේ වංගු වලින් හැරි හැරි පරිස්සමෙන් යන එක විතරයි. ගානට වෙලාවට ඩෙස්ටිනේෂන් එකට යනවා. 아무තු ප්‍රාර්ථනාවක් ඕනෙත් නැහැ පේනද? නමුත් තමයි කන්ෆර්ම් කරගන්නට ඕන හරියට ඇරෝ වලින් හැරුණද නෙවිගේටරේ බලන්න ඕන. පොඩ්ඩක් හරි ලෙන් එකක් පෙන්නොත් ආයෙ ලොකු රෝමයක් ගහලා තමයි පාරට දාන්නේ. ඒ නිසා ජන්සන් වලදී හුඟා පරිස්සම් වෙන්න ඕන දැන් තමන් වැරදි පාරකට යන්නේ කියලා. අන්න ඒ ටික කන්ෆර්ම් කරගන්න තමයි සම්මා දිට්ඨිය නිතර නිතරම රැක ගන්නට ඕන. අන්නේ සම්මා දිට්ඨියට අනුග්‍රහ කරන කාරණා පහක් ගැන සඳහන් වෙනවා. මොනවද ඒවා? සුතානුග්‍රහයට හෝති, සීලානුග්‍රහයට හෝති, සාකච්ඡානුග්‍රහයට හෝති, සමථානුග්‍රහයට හෝති, විපස්සනානුග්‍රහයට හෝති. ශ්‍රුතවන්ත භාවයෙන් නිතර නිතරම මීට අදාළ දේශන අහන්නට ඕන. සීලානුග්‍රහයට හෝති, සීලෙන් අනුග්‍රහවත්ව ලබන්නට ඕන. නිතර කායික වාචික සංවරය හදා ගන්නට ඕන. විශේෂයෙන් වචනයෙන් රැක ගන්නට ඕන. කට පරිස්සම් කර ගන්න ඕන. ඊට පස්සේ සාකච්ඡානුග්‍රහයට හෝති, මේට අදාළම සාකච්ඡාවට සම්බන්ධ වෙන්නට ඕන. ධර්මය දන්න කෙනෙක් හම්බෙච්ච ගමන්ම පරිසම්පාදේ නංග ටික ගැන, චතුරාර්ය සත්‍ය ගැන, ස්කන්ධ පංචකය හට ගැනීම වැයීම ගැන, සතිස් බෝධිපාක්ෂික ධර්ම ගැන, පරිසම්පාදේ අංග ටික ගැන මෙන්න මේවම තමයි සාකච්ඡා කරන්න ඕන. සාකච්ඡානුග්‍රහයට හෝති. ඊළඟට සමථානුග්‍රහයට හෝති, සමතෙන් අනුග්‍රහවත් බව ලබන්නට ඕන. හිත සමාධිමත් කර කර ටිකෙන් ටික නීවරණ අඩු කර ගනිමින් මේ දර්ශනයෙන් ඉන්න අපි උත්සාහ කරන්න ඕන. ඊට පස්සේ විපස්සනා නුගහතක හොති. ඒ සමතෙන් පොඩ්ඩක් හරි හිත තැම්පත් වෙච්ච ගමන් හැම වෙලාවෙම දවසට අඩුම ගාන්නේ Tamanට පේන රූප පහක්වත්. රූප කියන්නේ හැට පේන රූප විතරක් නෙවෙයි. ඒකට කියන වර්ණ රූපය, කනට එනවත් රූප, සම්ද රූප, නාසිරණේවා, ගන්ධ රූප, දිවට දැනෙනේවා, ජීවා රූප, රස රූප, කාඩ දැනෙනේ පොට්ටබ රූප, මෙන්න මේවා දැනෙනකොටම දැනගන්න ඕන. මේ නිරුද්ධ වෙච්ච එකක් මනෝවිඥාණයෙන් තමයි දැන් මේ තේරුම් ගන්න. කෙනෙක්ගේ ෆෝන් එකක් රින්ස් යනවත් එක්කම සිහින් ඉනවා කියන මොකද්ද? ඒ පැත්තේ බැලුවට කමන්නේ, හැරෙනකොටම දන්නව මේ නිරුද්ධ වෙච්ච රූපය බලන්න යන්නේ කියන එක දැනගෙන තමයි ඔළුව හරවන්නේ. ඉස්සරහ රූපයක් පේනකොටම දන්නවා, හරියට කණ්ණාඩි ළඟට ගියා වගේ තමයි යන්නේ. ඇයි එහෙම කියන්නේ? කණ්ණාඩිය ළඟට ගිහිල්ලා අපි කොණ්ඩේ පීරන්න කණ්ණාඩිය පැත්තට පනවදික් කරනවද? නෑ නේ නේ. අන්න ඒ වගේම තමයි මේ තියෙන රිෆ්ලෙක්ෂන් එක වර්ණ රූපේ නිරුද්ධ වෙච්ච තැනක මේ මනසින් මේ දකින අත්දැකීම තමයි මේ වෙලාවේ තේරුම් ගන්න අවස්ථාව තමයි රූපේ බලනවා කියලා කියන්නේ. හැබැයි රූපයක් නෑ කියන්නේ නෑ. කණ්ණාඩියේ ඉස්සරහා රිෆ්ලෙක්ෂන් එක පැනවෙන්නේ නැහැ තමන් එතන නොගියොත්. රූපේ තියෙන නිසා තමයි මේක අපිට පේන්නේ. හැබැයි දැන් තියෙන රූපේ නෙමෙයි මේ පේන්නේ. නිරුද්ධ වෙච්ච රූපය මගේ ඇහි සත්‍යතාවයට අනුව නිර්මාණය කළ දීපු රූපය මගේ මනසේ ස්වභාවය අනුව තමයි මේ තේරුම් ගන්නෙ. මගේ මනසේ ස්වභාවය පොඩ්ඩක් හරි වෙනස් වුණොත් ඊට අනුව මේ රූපය මන් තේරුම් ගන්න ආකාරයත් වෙනස් වෙනවා. මං කලින් හිතාගෙන හිටියොත් මේ හොඳ කෙනෙක් කියලා දකිනකොට මට හිනාවක් එනවා. හොඳ ප්‍රසන්න භාවයක් එනවා. ඇතැමිට මම කලින් හිතාගෙන හිටියොත් මේ ලොකු වරදක් කරපු කෙනෙක් කියලා දකිනකොට මොකද වෙන්නේ? ඔව් මම අතීතය අත්දැකීමට ගිහිල්ලා අතීත රූපය තුළ මගේ හිත බැසගෙන ඉන්නේ. මේ රූපය වරදක් නෙවෙයි. මෙන්න මේ විදියට තමන් වර්තමානයේ තුල උපරීම තමන්ගේ සිහිය ආරක්ෂා කරගන්න උත්සාහ කරනවා. පින්වත්නි අප මේ සාකච්ඡා කළේ සතිය සහ සමාධිය හා ප්‍රඥාව කියන කාරණා. සතිය පිහිටල කෙනෙකුට කෙලින්ම පුළුවන් නම් ප්‍රඥාවට ඇවිල්ලා ප්‍රඥාව පැත්තෙන් හිත සමාධිමත් කරගන්නත් පුළුවන්. ඒකට කියනවා විපස්සනා පූර්වංගම සමතය කියලා. තවත් කෙනෙක් ඉන්නවා කාලයක් සීලය රැකලා සමාධිය වඩලා කාලයක් සමාධියෙන් ඉඳලා සමාධියංගත් ලබාගෙන සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං පජානාති කියපු විදිහට ඒ සමාධිමත් වෙච්ච හිතින් ඒක නා අර අනිත්‍ය දුඛාදිය බලනවා. ඒකට කියන්නේ සමත පූර්වංගම විපස්සනා කියලා. තවත් කෙනෙක් ඉන්නවා සමතේ ටිකක් වඩනම විපස්සනා වඩනවා. සමතේ වඩනම ආය විපස්සනා වඩනවා. යනි කියන්නේ සමති විපස්සනා යුග නද්ද කියලා. දෙක මාරුවේ මාරුවට කරන අවස්ථාව. මෙන්න මේ විදිහට පින්න තුනේ ආකාර කීපයක මේක යනවා. ඔසුස්ක විපස්සනා කියන්නේ විපස්සනා පූර්වංගම සමතේ තමයි. හැබැයි මේ අවබෝධය තියෙනට ඕන. කලින් සුතමේ ප්‍රඥාවෙන් මේ දුකේ හට ගැනීම හා නිරෝධය දැකීම නම් වූ සම්මා දිට්ඨිය ළඟ තියෙනට ඕන. එහෙම නැත්නම් ඕකට හිත සමාධිමත් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රඥාවට යන්නේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ එක්තරා අවස්ථාවක ස්වාමින් වහන්සේලා කණ්ඩායමක් උදෑසන පිණ්ඩපාතය යන අවස්ථාවේදී වෙනත් ආගමික ආශ්‍රමයකට වැඩම කළා. ඒ අවස්ථාවේදී ආශ්‍රමයේ හිටිය අය අහනවා අපිත් මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අප වඩනවා. ඒ වගේම අපත් නීවරණ දුරු කරනවා. අපේ හිතේ තියෙන කාමච්ඡන්ද ආදී නීවරණ දුරු කරනවා මේ බ්‍රහ්ම විහරණ වඩලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේකයි කියලා අපි දෙගොල්ලම එක සමානයි නේද කියලා සඳහන් කරනවා. මේ අවස්ථාවේදී මේ හාඳුරන්ට උත්තරයක් දී ගන්න බැරි වුණා. නිහඬව ඉඳලා බුදුරජාණන් වහන්සේ ළඟට ආවට පස්සේ මේ කාරණය සඳහන් කළා. ඒ වෙලාවේ භාගතුන් වහන්සේ අහනවා මහණෙනි ඔබට ඒ වෙලාවේ අහන්න තිබ්බ නේද? ඒ අය සමතය වඩන්නේ මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා භාවනා වඩන්නේ කුමක් පරම කොට නැත්නම් කුමක් නිස්සතාව අවසානයේ කොටද වඩන්නේ කියලා අහන්න තිබ්බ නේද? කොයි ආකාරයකද ඔබ මේක වඩන්නේ කියලා තවදුරටත් විමසන්න තිබ්බ නේද කියලා ඇහුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි අප මේ සතර බ්‍රහ්ම විහරණ වඩන්නේ විවේක නිසිතම් විරාග නිසිතම් නිරෝධ නිසිතං වස්සග පරිණාමෙන් කියලා. විවේකය, විරාගය, නිරෝධය, පටිනිස්සග්ගය මෙන්න මේ කාරණා නිමිති කරගෙන කියන්නේ අර සුතමේ පඤ්ඤාවෙන් හේතුඵල ධම දැකලා චතුරාර්ය සත්‍ය තේරුම් අරගෙන ඒක පදනම් කරගෙන තමයි අපි වඩන්නේ මේක. අන්නේ නිසා තමයි සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං පජානාති කියලා කියන්නේ. හිත සමාධිමත් වුණාට පස්සේ ප්‍රඥාව දිනු වෙනවා කියන්නේ මෙන්න මේක. ඒ වගේම තවත් දේශනා කළා මේකේ අවසානය මොකද්ද කියලා. මෙහෙම සමතේ වඩන කී අවසාන ප්‍රතිඵලය මොකද්ද? ඒ කෙනාට අපටික්කෝලේ පටික්කෝල සංයේ විහෙරති. ඕනනම් එයාට නොපිලිකුල් දෙයි. ඔව් නැත්නම් ප්‍රසන්න සාගත දෙයක් ඕනනම් එයාට පිලිකුල් විදිහට හිතන්න පුළුවන් ආශ්‍රය. ඒ විතරක් නෙවෙයි පටික්කෝලේ අපටික්කෝල සංයේ විහෙරති. ඔබට ඕනනම් පිලිකුල් දෙයි නොපිලිකුල් විදිහට අවශ්‍ය නම් ඒත් මෙහෙ කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි වෙනතුනි ඊළඟට සඳහන් කරන අවශ්‍ය නම් පිළිකුල සාන පිළිකුල දෙකම දුර කළොත් නම් උපේක්ෂාවෙන් ඉන්නව නම් එහෙමත් ඉන්න පුළුවන් කියලා. මොකද ඔය සිහිය තුළ උඩරිම දැන් ඉන්නවා. රූපයක් දකිනකොටම දන්නවා, ශබ්දයක් ඇහෙනකොටම දන්නවා. දැන් නිරුද්ධ වෙච්ච එක දැන් මේ මනෝවිඤ්ඤාණ අවස්ථාවෙන් තේරුම් ගන්නේ ඔහුට ඕනනම් ඒක සුභවාදී විදිහට මෙහෙ කරන්නත් පුළුවන්. නැත්නම් අසුභවාදී විදිහට මෙහෙ කරන්නත් පුළුවන්. අවශ්‍ය නම් රූප නිරෝධය දැකලා උපේක්ෂාවෙන් ඉන්න පුළුවන්. බලන්න පේනොත්නි සතිපට්ඨාන වැඩිම ආනිසංසය. මේක තමයි රහතන් වහන්සේ කෙනෙක් අවසාන ඉලක්කය. හැබැයි මේ මට්ටමටපත් වෙනකන් අපටත් අපේ සිහිය තියෙන පමණට අපට පොඩ්ඩක් මුලදී මුලා වෙන්න පුළුවන්. හැබැයි ඉක්මනටම සිහිය ඉන්න නිසා කෙනෙක් බනිනකොට උනත් ඕනනම් මේ මගේ ගුණගතනයක් කියන්නේ නැත්තම් මට නෙමෙයි බනින්නේ මාත් එක්ක අමනාපෙච්ච කෙනෙකුට ඔය බනින්නේ කියලා හිතන්න පුළුවන්. ඒ වගේම ගුණගතනයක් කියනකොට වන්නම් වනිත් පැති හිතන්න පුළුවන්. ඔය දැන් ඊට පස්සේ බනින්න හැදන්නේ ඊට කලින් පොඩ්ඩක් ඔයි කියන අවස්ථාවක් කියලා හිතන්න පුළුවන්. ඒ වගේම වන්නම් මේ වෙලාවේ ශබ්ද රූප නිරෝධ වෙලා තියෙන්නේ. දැන් මම මේ මනෝ විඥාණය තමයි තේරුම් ගන්නේ කියලා සම්පූර්ණ නිරෝධයෙන් හිත තියන්න පුළුවන් ප්‍රේසා. පින්නතුනි මේ සමත විදර්ශනා දෙකෙන් අපි අවසානය කොතැනද දෙන්නේ? සමතේ වැඩුවත් අවසානේ ගිහිල්ලා උපේක්ඛා ඒකාගදාසයතු හතරෙන් ධානයට යන්නේ උපේක්ෂාවට එන්නේ. හැබැයි මේ උපේක්ෂාව ලෝක මට්ටමේ ඉඳගෙන සම්මුති සත්‍ය තුළ තියෙන උපේක්ෂාවක එක. ඒ විතරක් නෙවෙයි විදර්ශනා වැඩීමෙන් ලබන අපි බොජ්ජංගවලදී එතනත් උපේක්ෂාවක් දැක්වෙනවා. ඒක මොකද්ද? උපේක්ඛා සම්බොජ්ජංගේ නැත්නම් සංඛාර උපේක්ඛා ඥානෙ. ඒක සම්පූර්ණ විදර්ශනයෙන් බලලා ලෝක නිරෝධය දැකලා ශූන්‍යතාවය දැකලා ඇතිවන උපේක්ෂාව. ඕ කෙලස් දුරු කිරීම මට්ටමින් පරිසම්පාදේ තේරුම් අරගත් වශයෙන් ශූන්‍යතාවෙන් දැකීම වශයෙන් ඇති කරගන්නා වූ උපේක්ෂාව. පින්නතුනි මේ වගේ බාහිර කිසිදු සාධකයක් වෙනස් නොකර බාහිර තියෙන දේ ඒ විදියටම තියලා අපේ කැමැති විදියට ලෝකේ පරිහරණය කරන්න පුළුවන් අපිට. ඔබේ ගෙදරින් අවස්ථාවේදී ගෙදර ලස්සන තැනක තියෙන කියලා නම් හිතලා ඉන්න පුළුවන් ඕනම අපිරිසුදු ස්ථානයක. භාවනා කරනකොට මම දැන් ඉන්නේ ලස්සන විලක් ළඟ, නෙළුම් මල් පිපිලා තියෙන්නේ, ලස්සන දිය ඇලකුත් යන එතන ඉඳන් තමයි මම භාවනා කරන්නේ කියලා. ගෙදරින් නම් භාවනා කරන්න පුළුවන්. ගෙදර යවන කෑ ගහනකොට ඒ කෑ ගහනෝනේ දිය ඇල්ලේ වතුරේ සද්දේ යන්නේ, ඒ කුරුල්ලන්ගේ හඬයි ඇහෙන්නේ කියලා එහෙම උනත් භාවනා කරන්න පුළුවන්. ඒ කුරුල්ලේ කීටි බීටි ගන්නවා කියලා බනිනකොට උනත් භාවනා කරන්න පුළුවන් ඊට පස්සේ. ඊළඟට පින්වතුනි සම්පූර්ණම ලෝක නිරෝධයට හිත තියලා සම්පූර්ණ මේ වෙලාවෙහි බාහිර ලෝකයේ පින්වතුනි සම්පූර්ණම අපි මේ ජීවත් වෙන ලෝකය කියලා කියන්නේ ඇත්තටම විපාක මට්ටමේ අවස්ථාව පසු කරලා නව කර්ම මට්ටමේ අවස්ථාව මේක. පටිසම්භිදා මග්ගේ චර්යාව පිළිබඳව විස්තර කරලා තියෙනවා විඥාන චර්යා ඥාන සහ අඥාන කියලා. විඥාන චර්ය අවස්ථාව කියලා කියන්නේ විපාක මට්ටමේ අවස්ථාව ස්කන්ධ ටික පැන වෙන අවස්ථාව අනේක ඉක්මනටම පසු කළ යනවා. ඒක පසුකල ගියාට පස්සේ අපේ අවිද්‍යාවෙන් හිටියොත් මොකද්ද වෙන්නේ? ඒ Nirodhe නොදක අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියන මෙන්න මේ සර්කල් එක යනවා අඥාන පැත්තට යනවා. දැන් වුණත් අපි මොහොතක් හරි ඒ පැත්ත යනවා. ඒක වළක්වන්න බෑ අපට. එක පාරම ප්‍රඥා පැත්තට හැරෙන්නේ නෑ අපට. පොඩ්ඩක් හරි වෙලා යනවා. හැබැයි සතියෙන් ඉදියොත් අපිට ඉක්මනට මේ පැතර හරව ගන්න පුළුවන්. ඉදස්සන පැතර හරව ගත්තොත් අවිඤ්ඤායත් වේ වාසී සිවරාග නිරෝධහ සංඛාර නිරෝධෝ පැති අපි ඉන්නේ. අපි අරසින් මාර්ගාංග වල ඉන්නේ. ප්‍රඥා පැති ඉන්නේ. පින්නතුනේ සම්පූර්ණම අපේ ධම්මග කියලා කියන්නේ. අපි ඉන්නේ අඥා මට්ටමෙන්ද නැත්තම් නොදැනීම මට්ටමෙන්ද සම්පූර්ණයෙන්ම අපි අවිද්‍යාව පැත්තට ගලාගෙන යනවද ජීවිතය නැත්තම් සතිපට්ඨානේ හෝ සතිපට්ඨාන භාවනා පැත්තේද අපි ඉන්නේ කියන එක ගැන අප නිතර නිතරම තමන් ඉන්න ස්වභාවය ගැන සිහිපත් කරන්න ඕන. මේකට තමන්ට වර්තමාන හිත තබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මේ යන ගමන් මාගේදී පින්තුනි සති නිමෙත්ත කියන කාරණේ ඉතාම වැදගත්. සති නිමෙත්තෙන් තමයි සතිපට්ඨාන ආරම්භ කරන්නේ. The sign of mindfulness කියන එක මේ ආසිතව නිතරම හිත තියාගෙන ඉන්න එක. මේක ඇසෙන් බලන්නේ සිතින් අවධානයෙන් ඉන්නට ඕන. මෙතන ඉඳගෙන තමයි ආනාපාන සතිය පඩන්නේ. මුලදී මෙතනින් පටන් ගන්නවා ටිකක් ගැඹුරට යනකොට ඒක ගිලිහිලා වේදනා පැත්ත, විඥාන පැත්ත, ධර්ම පැත්තට යනවා. ධාතු මනසිකාරයත් පඩන්නේ මෙතනින් තියලා හිත. පඨවි ආපෝ තේජෝ වායෝ පටන් ගන්නවා. ඊට පස්සේ අර ධාතු මනසිකාරය තුළ හිත තැම්පත් වෙනවා. ආයි ඒක ඉවරනට පස්සේ කොහට දෙන්නේ? ආයි සති නිමෙතට. ඔව් තමන්ට ගැටලුවක් නෑ. මෙතන අමාරුම නම් පිටව ගත්තට කමක් නෑ. එහෙම ක්‍රම බුරුමෙත් සඳහන් වෙනවා. එක එක භාවනා ක්‍රම තියෙනවා. ගැටලුවක් නෑ. තමන්ට මෙතන අමාරුම නම් කමක් නෑ. හැබැයි උදරයේ හෝ නාසිකාග්ගයේ කොතන උනත් පිටටන්නේ කායානුපස්සන මට්ටමේදී මුල් පියවරේදී තමයි ඒක වෙන්නේ. ගැඹුරට යනකොට මේ තැන් ගිලිහෙලා වේදනාව පැත්තට විඥානයේ පැත්තට සිතිවිලි පැත්තට යනවා. ආනාපාන සතිය ගත්තත් නාසිකාග්ගේ වාමක නිමිත්තේ වාක්‍යෙ මෙතනින් පටන් ගන්නවා. සෝ සතෝ වාස්ස සති, සතෝ පස්ස සති, දීගං වා, රස්සං වා, සම්බකාය පරිසංවේදී, පස්සම් බය, පස්සම් බයං කාය සංඛාරං කියලා ඒ හතරේදී කාය ආශ්‍රිතවයි තියෙන්නේ. ඊට පස්සේ ටිකෙන් ටික සියුම් වෙනවා. මේක නොදැනෙන මට්ටමට එනවා. ඊට පස්සේ පීති පරිසංවේදී, සුඛ පරිසංවේදී, චිත්ත සංඛාර පරිසංවේදී, පස්සම් බයං චිත්ත සංඛාර. වේදනා පැත්තට යන ඊට පස්සේ. ඊට පස්සේ වේදනාවත් යටපත් වෙලා ඊට පස්සේ චිත්ත පරිසංවේදී, අභිප්‍රමෝදයං, සමාදහං, විමෝචයං හිත පැත්තට යන කෙලින්ම. ඒකත් දුරවල ඊට පස්සේ ඒකත් සිවුමෙල ගිහිල්ලා ඊට පස්සේ කෙලින්ම චේතනා පැත්තට සංඥා සංඛාර දෙක පැත්තට අදාළ වූ විදර්ශනා පැත්තට යනවා. අනිච්චානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී. ඊට පස්සේ මෙතනින් මුලින් ආරම්භ කරපු එක ඊට පස්සේ කෙලින්ම අනිත්‍ය බලෙන් වාසය කරන. එතකොට ස්ථානයක් කියලාම පිළිහිටන්නේ තනි කරමේ අරමුණට ක්‍රමානුකූල වෙනවා. හැබැයි ඒක නොකර නෙලාදී අනිත් හැම වෙලාවෙදීම නැවත ආයි මෙතෙන්ට ඇවිල්ලා නවත්තිනවා තමයි. තමන් දන්නවා තමන් දැන් වර්තමානයේ ඉන්න බවට තියෙන සලකුණ මේක. සක්මන් භාවනාවේදී ආරම්භයේදී අපි මෙතනින් තමයි පටන් ගන්නෙ. ඊට පස්සේ අපට මුළු ශරීරය ගැනම අවධානයෙන් ඉන්න පුළුවන්. සම්පූර්ණ ඉරියව්වම ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති. හැබැයි මෙතන හිත තියලා තමයි සියුම්ව අතෙන්ට යන්නේ. ඉරියාපතේ යන ගමන් ඕනනම් ඒ අතරේදී අපට පටවි ආදී වශයෙන් මේ කකුල පොළවේ ගැටෙන ස්ථානය පටවි ආදී වශයෙන් ධාතු මනසිකාරය වඩන්න පුළුවන්. මෙතන සියුම්ම තියෙනවා හිඹට අප මේ ගැන අවධානයෙන් ඉන්න. ඇතැම් කෙනෙකුට ඕනනම් අවශ්‍ය නම් මෙතන වැඩිපුර අවධානය තියාගෙනම මේ දේ කරන්න පුළුවන්. කායනපස්සන අවස්ථාවේදී ඒක තමයි වෙන්නේ. ඒ නිසා තමයි මේකට උපමාවක් දක්වන්නේ ආනාපානසතිය විස්තර කරනකොට ලී ඉරණ කෙනෙක් උඩ කොටයක් කියලා ලී ඉරණ කොට කිය තෙන් දෙන්නේ එක්ක ඔව් කියත දිහා නෙවෙයි බලන්නේ. ඔව් බලන්නේ අර ලීයේ අර කළු නූල ගහපු තැන තමයි බලන්නේ. අන්නේ කළු නූල වගේ තමයි නාසිකාග්ගේ වගේ ස්ථානය. ඔව් ඇත්තටම දැන් අර කියත ඉහලට පහට ගන්න වගේ කියත ඉහලට පහට ගන්න වගේම තමයි ආස්වාස ප්‍රසවාස කියන කාරණය. නාසිකාග්ගේවා මුගනිමෙත්තේවා කියන එක හරියට අර නූල වගේ. ඒ කැපෙන ස්ථානය. එතෙන්ට තමයි වැඩි අවධානය තියෙන්නේ. නමුත් අපි දන්නවා කියද වේගෙන් යනවද හෙමින් යනවද කැපෙනවද නැද්ද කියලා අපි දන්නවා. අපි වාහනේ ඩ්‍රයිව් කරනකොට වින්ස්ක්‍රීන් එක හරහා අපි ඈත බලනවා. ඈත බලන එක වගේ තමයි සති නිමිත්ත. ඒ අතරේ වැස්ස වහිනව වයිපරේ දැම්ම පොඩ්ඩක්. ආස්වාස් ප්‍රස්වාස්යත් මේ වගේ. වයිපරේ යන බව දන්නවා. වේගෙ දැන් වැස්ස වැඩි වයිපරේ වැඩි කරන්න ඕන කියලා දන්නවා. වැස්ස නැවතුණා වයිපරේ ඔෆ් කරන්න ඕන කියලා දන්නවා. හැබැයි තමයි ඉස්සරහා බලන් ඉන්නේ. ඒ ඉස්සරහා බලන් ඉන්න එක වගේ තමයි සති නිමෙත කියන එක. අපි සති නිමෙතට හිත තියාගෙන මුලදී මේක අමාරුයි දෙකක් එකට කරන්න පුළුවන්ද කියලා හිතන සමහරලාට. නමුත් කායනපස්සන මට්ටමේදී මේක කරන්න පුළුවන් අපට. කයට අදාළව භෞතික දෙයක් මත දෙයක් කරද්දී මේක පුළුවන්. කතා කරන වෙලාවේදී නම් අමාරුයි මේක කරන්න. හැබැයි නිහඬ වෙන්න හැම වෙලාවෙදීම භාවනා කමඨහනක කියන වෙලාවදී අපිට මේක කරන්න පුළුවන්. අපි මෙතෙන්ට හිත තියාගෙන තමයි කය ගැන අවධානය යොමු කරන් ඉන්නේ. හැබැයි මෙතන අමාරුයි කියලා හිතෙනවා නම් සම්පූර්ණ කයටම අවධානය යොමු කරන්න. කය ස්ථානයක නැත්නම් පය බිම ගෑවෙන ස්ථානයේ යොමු කරන්න කමක් නැහැ. හැබැයි ඒක ඉවර වෙච්ච ගමන් අපි දැක්ස වෙනව නැවත මේ සති නිමෙත්තට හිටගෙන. සති නිමෙත්තේ හිට තියාගෙන ඉන්නවා කියන්නේ තමන් වර්තමානය තුල ඉන්නවා කියන එක. හැබැයි වර්තමානය තුල හිටියා කියලා විතරක් අපි අවිද්‍යාව දුරුනා වෙන්නේ නැහැ. ඇයි? වර්තමානයේ ඉන්න අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි උපාද නිරෝධය. අනෙත් එක අනුපාද නිරෝධය. උපාද නිරෝධය සහ අනුපාද නිරෝධය. The cessation of what is arised and the cessation of what is not arised. ඉස්සරහා රූපයක් තියෙනවා, මේක කැඩෙන බිඳෙන දෙයක්, මේක සතර මහා භූත රූප වලින් හැදෙච්ච දෙයක් කියලා බලන එක ඒකත් වර්තමානයේ තමයි. හැබැයි ඒක සම්මුති සත්‍ය තුලින් එකක්. නිරුද්ධ වෙච්ච නැති වෙලා ගිහපු රූපය ඇති දෙයක් විදිහට අරගෙන ඒ ඇති දේ තුල හිත තියාගෙන ඉන්න එක සහ ඒක කැඩෙනව බිඳෙනව කියලා බලන එක. ඒක තමයි විද්‍යාගාරවලදී භෞතික විද්‍යාඥයන් දැනට කරන්නේ. ඒක ඊටාම සියුම් විදිහට බලනවා විද්‍යාගාරවල, පරීක්ෂණාගාරවල ඉලෙක්ට්‍රෝන ෆෝටෝන බලලා මේ ශක්ති විශේෂයක් කියලා බලනවා. එක තත්පරයකට මෙච්චර වාර ගණනක් හැඩෙන බිඳෙන කියලා බලනවා. ඒ හටගත්තු දෙයක Nirodha බලන එක. ඒක වර්තමානයේ තමයි. හැබැයි ඒක සම්මුති සත්‍යය. ඒක බැලුවට විතරක් දුකෙන් නිදහස් වෙන්නේ. ඒක තුල ඉඳලා අපට ටිකක් කෙලස් අඩු කරගෙන ඉන්න පුළුවන්. ලෝභ දේස අඩු කරන්න පුළුවන්. හැබැයි අවිද්‍යාව අඩු වෙන්නේ. උපාදින නිරෝධය කියන්නේ මේක. මුළු ලෝකෙමයි දේශනා කරන්නේ මේක. බුදුදහම කියන්නේ මොකද්ද? අනුත්පාද නිරෝධයට බණ කියන ධර්ම. අනුත්පාද නිරෝධය කියන්නේ මොකද්ද? මේ ඉදිරිපස පේන රූපය මේට සල්ප මොහොතකට කලින් නිරුද්ධ වෙච්ච එකක් කියලා දකිනකොට මේකේ හේතු ටික අතීතයට හිත තියන්නේ. මේ දකිනකොටම හොඩ පේන්නේ මේට මොහොතකට කලින් ඇස නිරුද්ධ වෙලා රූපේ හටගෙන නැති වෙලා ගිහිල්ලා චක්කු විඥානය, චක්කු සම්පස්සේ රූප සංඥාව, රූප සංජේතනාව, විපාක මට්ටමේ රූප ධාතු, මනෝ විඥාන ධාතු, මනෝ ධාතු ආදී මේ සියල්ලක්ම හටගෙන නැති වෙච්ච තැනක මම මේක තේරුම් ගන්නවා කියන්නේ මනංච පටිච්ච ධම්මේ චුප්පජ්ජති මනෝ විඥාන කියන අවස්ථාව. අනුත්පාද නිරෝධය කියන්නේ මේක. සැබෑලෙසම වර්තමානින් ඉන්නවා කියන්නේ මොකද්ද? මේ රූපේ දකිනකොටම මීට අදාළ අතීතේ රූප ගැන නෝනේ මෙනෙහි කිරීම. ඒ අතීත රූප ඉතුරු නැතුවම නැති වෙලා කියලා දැක්කොතින් ඉදිරිපස රූපේට තියෙන අවිද්‍යාව දුරු වෙනවා. අවිද්‍යාව දුරු වුණාට පස්සේ ආයි මේන් ස්විච් එක ඔෆ් කරා වගේ තමයි. ගෙදර මේන් ස්විච් එක ඔෆ් කරාට පස්සේ හීටරේ ඔෆ් කරන්න, ෆ්‍රිජ් එක ඔෆ් කරන්න, අවන් එක ඔෆ් කරන්න කියලා අමුතුවෙන් වෙන වෙනම ඔෆ් කරන්න යන්න ඕනේ. මේක නිරෝධය දකින්නවත් එක්කම රාගය දුරු කරන්න කියලාවත්, ද්වේෂය දුරු කරන්න කියලාවත්, අසුභේ වඩන්න, මෛත්‍රිය වඩන්න කෙනෙක් දෙයක් ඉතුරු වෙනවත් නැහැ. සකස් වෙන්නේ. පින්නොතින් මෙන්න මෙතෙන්ට තමයි අපට ධර්මයේ සාන්දෘෂ්ටික බව කියලා කියන්නේ. මේක පෙන්වුවට පස්සේ අපට එදාට මේ අර්ථය තේරුම් ගත්තට පස්සේ අපි ආධ්‍යාත්මික වශයෙන් යම්සි ඵලයකට පත් වුණාට පස්සේ එක කල්යාණ මිත්‍රයෙකුට පුළුවන් මේ දර්ශනය තුළ අප විස්තරව පිළිහිටවන්න අවබෝධය ලබා දෙන්න. හැබැයි අවබෝධය ලබා දුන්නට පස්සේ ඊ වගේ කල්යාණ මිත්‍රයෙක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ. එක බුදුරජාණන් වහන්සේ කෙනෙක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේලා සිය නමක් වැඩම කළ කිව්වත් නෑ මේක වැරදි, මේක වෙනස් කරගන්න කියලා. වෙනස් කරන්න බෑ. එක බුදුරජාණන් වහන්සේ කෙනෙකුට ධර්ම දේශනා කළා අපව සෝවන් කරන්න පුළුවන්. හැබැයි සක්කාය දිට්ඨිය දුන්නාට පස්සේ ආය බුදුරජාණන් වහන්සේලා සිය නමකටවත් යාල වෙනස් කරන්න බෑ. ධර්මයේ සාන්දෘශ්‍යක භාගයක් මේක පේනද? ඒක ඊට පස්සේ අපේම අත්දැකීමක් වෙනවා. ඊට පස්සේ අපිට කාගවත්වත් යැපෙන්න ඕනේ නැහැ. ඊට පස්සේ අපි නැවත නැවත සමතේ වඩමින් තවදුරටත් මේත් එක්ක ඉන්නවා. දැන් මෙතෙන්ට ආව කියලා බය වෙන්න එපා රැකී රක්ෂා කරන්නේ ඒවා ගෙවල් දොරවල්වල වැඩ දරුවන්ගේ වැඩ ඒව නොකර ඉන්නේ නැහැ. ඒව අපි දැනටත් වඩා හොඳට කරනවා. මොකද ඒක කරන ගමනොත් මේක නා මේ ධර්මයේ තුල ඉඳගෙන කරන්නේ. ඕකට දැන් මිට වාඩි වෙලා ඇස් දෙක පියාගෙන කරන එක පාඩුවයි කියලා හිතේ. මොකද මේ දර්ශනය තුල ඉඳගෙන මෝට ඊට වඩා වැඩ කොටසක් කරන්න පුළුවන්. සමතේ වඩන්න නීවරණ දුරු කරන්න විතරයි පිනතුනේ ඇස් දෙක පියාගෙන ඉන්න අවශ්‍ය වෙන්නේ. විදර්ශනා වරණේ අපිට ඇස් දෙක අරගෙන කරන්න පුළුවන්. අනේ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩිපුර පිරිසක් විදර්ශනා වැඩුවේ මාර්ගඵල ලැබුවේ ඇස් දෙක අරගෙන ඉන්න වෙලාවෙදි. නීවරණ යටපත් වෙලා තියෙනට ඕන සහ විශේෂම දෙයක් තමයි සුස්ක විදස්ක නැත්නම් විපස්සනා පූර්වංගම සමතේ කියලා එකක් තියෙනවා. සමහර අය ඉන්නවා සුබ ගය gift and die කියලා අපි කියන්නේ. ඒ අර සමතේ වඩන්නම ඕනේ. ඊටාම සියුම් විදියට ඒ සත්‍ය තුල හිත පිහිටන එකටදී කාලයක් සසරේදී ප්‍රඥාව දිනු කරපුවායි. අන්න හරි. ඒ කියන්නේ අර විදර්ශනාව තුළින්ම නීවරණත් ඒත් එකම යටපත් වෙනවා. මොකද අපේ අනිත්‍ය දුක අනාත්ම වඩන මොහොත විපස්සනා පූර්වංගම සමතෙන් ආවත් ඒ විදර්ශනා වඩන මොහොතෙහි ඒ මට්ටමට නීවරණක් යටපත් වෙලා තියෙනවා. සසර පුරුදු කරපු නිසා විපස්සනාව දිනු වෙනවා. විපස්සනා වැඩීමේ ප්‍රතිඵලයක් විදිහට ධර්මතාවයක් විදිහට ඒ මට්ටමටම ඒ මොහොතේ නීවරණ යටපත් වෙනවා. මොකද අරහත්ගේ මාර්ගයේ අංග ටික එක පෙළටම ආපු වෙලාවේදී තමයි නීවරණ දුර වෙන්නේ සමුච්ඡේද වශයෙන්. ඒ ටික ඔක්කොම එකම ලයින් එකට එන්න ඕන. අරහත් මාර්ගයේ ප්‍රඥාව නිසලලා තියෙනවා. ප්‍රඥාව කලින් තියෙන්න ඕනේ. ප්‍රඥාගේ අවස්ථා කීපයක් තියෙනවා. සුතමේ පඤ්ඤා තියෙනවා, චින්තාමේ පඤ්ඤා තියෙනවා, භාවනාමේ පඤ්ඤා තියෙනවා. ඔයි කලින් තියෙනවනේ කියලා කියන්නේ සුතමේ පඤ්ඤා කියන එක. අහලා දැනගෙන තියෙන එක. චින්තාමේ පඤ්ඤා කියන්නේ ඒකත් එක්ක අප නිතර නිතරම වාසය කරන එක. භාවනාවේ පඤ්ඤා කියන්නේ අර විදර්ශනා වඩන මොහොතේ තියෙන ප්‍රඥාව. ඒකට අර මුලින් සුතමේ පඤ්ඤාවක් තියෙනවනේ. ඒක තමයි මෙතනට ඇප්ලයි කරන්න යන්නේ. චින්තාමේ පඤ්ඤා වෙනොත් වඩ වඩාත්ම පුහුණු කරලා තියෙනවනේ. නැත්නම් කලක් හදවන්න බෑ මේක. ඒකට අහලා තියෙන්නත් ඕන, නිතර නිතර මේ ගැන හිතලා තියෙන්නත් ඕන. සහ අරක විදර්ශනා වඩන්නත් ඕන. අර නිවැරදි දැනුම සහිතව මේක වඩන වෙලාවේදී ආරක්ෂණික මාර්ග අංගටික එක ලයින් එකට එනවා. ඒ වෙලාවේ සම්මා දිට්ඨිය තියෙනවා, සම්මා සංකප්පය, වාචා, කම්මන්ත ආදී අංග ගිහිල්ලා ඒ මට්ටමටම ධාන මට්ටමට නැති උනත් ඊට ආසන්න මට්ටමට හරි සමාධියක් තියෙනවා. සමාධිය තියෙනවා. සමාධිය උඩින්ම තමයි හතරෙනි ධානයේ තුන්වෙනි ධානය වෙන්න පුළුවන්, දෙවෙනි ධානය, පළවෙනි ධානය, ඒ ධානයට ආසන්න මට්ටමේ නීවරණ යටපත් වීම ආදී වශයෙන් කිසියම් මට්ටමක තියෙන පුළුවන්. සතියේ ඉන්නකොට තියෙන ප්‍රධානතම ලක්ෂණය තමයි අපට වැඩිපුර වැඩෙන්නේ චිත්තානුපස්සනාව. තමන්ට කෙලස් වෙන්න පුළුවන්. ගැටලුවක් නෑ. නමුත් එනකොටම කමන් දන්නෝ සරාගං වාචිත්තං සරාගං චිත්තං දෙපජානාති. රාගසහිත සිතක් එනකොටම දන්නෝ දැන් රාගයත් එකයි ඉනිහිත කියලා. විතරාගං වාචිත්තං හිතේ රාගය නැතිලට දන්නෝ දැන් රාගය නෑ කියලා. සදෝසං වාචිත්තං ඔබ කියනෝ නම් ඔබට කේන්ති යනවා කියලා කේන්ති යන බව දන්නවනම් බය වෙන්න එපා. ඔබ ඉන්නේ ප්‍රැක්ටිස් එකේ. ඇයි ඔබ දන්නව කේන්ති යන බව? සදෝ සම්මාචිත්තං කියන්නේ ඒක. චිත්තානුපස්සනාව කියන්නේ මේ. දුක් වෙන්නේ පානේ මට කේන්ති යනවා හරියට කියලා ඔබ දන්නවා නම් ඔබ ප්‍රැක්ටිස් එකේ ඉන්නේ. එහෙම දන්නවත් එක්කම වැඩි වෙලා ඒකත් එක්ක ඉන්න බෑ. දැන් අපි ගමු කවුරු හරි අහනවා දැන් ඔයා කේන්ති කියලා දෙන්නේ කියලා. ලැජ්ජා ඊට පස්සේ කියනවා නෑ මම කේන්ති ගත්තේ නෑ කියලා. එතකොට දැන් පිට කෙනෙක් නේ දැන් මේ කියන්නේ තමන්ම තමන්ගේ හිතට කියනවා නම කියනවා කියනවා. පින්නතුනි ඒක නෙවෙයි පුදුමේ. ඔහොම ගිහිල්ලා තව දිනුව මොකද්ද? සමෝහං වාචිත්තං වීත මොහං වාචිත්තං. දැන් තමන් ඉන්නේ මෝහෙන්ද විද්‍යාවෙන්ද නැත්නම් ප්‍රඥාවෙන්ද අවිද්‍යාවෙන්ද කියලා බලනවා. මේක තමයි වැදගත් එක. අපට යමක් හිතනකොට gedara mata hita pihidala tiyenawanam gedara hitanakota ma gedara ඇත්ත විදියට අරගෙන තියෙනවනම් සමෝහං වාචිත්තං. gedara matak wenakotama eeth ekkama dan tamangema hitai me balanne kiyala danagattot gedara de gana tamana kalmanakarane karanna puluwan. eke gedaluwak naha. gedara gate wahana kiyala call ekak denunath puluwan. gedaluwak naha. gedara ada camera kuwela tiyana kiyala kiyannath puluwan. gedaluwak naha. නමුත් Taman dannama katha karanne me mohatehi බාහිර කෙනෙකුට නෙමෙයි කතා කරන්නේ, තමන්ගෙම හිතත් එකයි මේ කතා කරන්නේ කියලා දන්නවා. මම මේ ඔඩියන්ස් එකට කියලා කතා කරාට ඇත්තටම මම මගේ හිතත් එක්කයි මේ ඩිස්කෂන් එක කරන්නේ. රූපය සම්පූර්ණ නිරුද්ධ වෙච්ච මොහතක රූපයේ කිසිම සේත්ම අදාළ නැහැ මේ වෙලාවේ. මම මගේම මනංච පටිච්ච ධම්මේ චුප්පජ්ජති මන විඥානං එකත් එක්කයි මේ ගනුදෙනුව කරන්නේ. හැබැයි රූපේ නැහැ කියන්නේ නැවත රූපයේ කන්ටැක් කරගෙන ඕන වෙලා කලුත් ඇද්දැගීමට යන්න පුළුවන්. දැන් මේක නවදින් ඉන්නවා තාඩියකින් ඉදී. ආය නවදින් ඉන්නවා. ඒක Tamante කන්ටැක් කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. කන්ටැක් කළාට කන්ටැක් කරන මට්ටමේදී රූපයේ සජීවී වෙනවා. හැබැයි තේරුම් ගන්න හැම වෙලාවෙම රූපී ඉතුරු නැතුවම නැති වෙලා ගිහපු මොහොතක මනෝවිඥාන මට්ටමෙන් තමයි Taman මේක තේරුම් ගන්න කියලා දන්නේ. ඊළඟට පින්නතුනි චිත්තානපස්සනායි සූසියසින් තන තමයි විමුක්තං වාචිත්තං විමුක්තං චිත්තං පජානාති අයමුක්තං වාචිත්තං අයමුක්තං චිත්තං පජානාති. මන් දැන් ඉන්නේ මිදිරද නැද්ද? ඔන්න පින්නතුනි තමන් නිවනටම ආවගේ. මේ විමුක්තිය කියන එක පින්නතුනි බොහෝ විට අපි මේ විඥාන විමුක්තිය කියන එක සඳහන් කරන්නේ රහත් වීමේදී. ඒක තමයි කියලාම මට්ටම. නමුත් පින්නතුනි දන් දෙනකොට ඒ දන් දෙන මට්ටමේදී අපි ලෝභයෙන් මිදලා ඉන්නේ. සිල්වන්ත වෙනකොට තවත් මිදලා ඉන්නේ. සමතේ වඩනකොට නීවරණ මට්ටමින් තවත් මිදලා ඉන්නේ. ස්කන්ධ පංචකයේ සමුදය බලනකොට සක්කාය දිට්ඨි මට්ටමේ කිසියම් ප්‍රමාණයකට මිදලා ඉන්නේ. තවදුරටත් වඩනකොට කාමරාග පටිඝ මට්ටමේ මිදලා ඉන්නේ. මේ වගේ තමන් යම් කිසි මිදීමේකට පත්වලා ඉන්නවා නම් ඒ මට්ටමෙන් තමන් දන්නවා තමන් දැන් මිදලා ඉන්නේ කියලා. කොහොමද බලන්නේ? අර අවිද්‍යාව දුරු වෙලා නම් තියෙන තමන් දන්නම නිරුද්ධ වෙච්ච රූපය බලනවා. නිරුද්ධ වෙච්ච රූපයක් තේරුම් ගන්නේ කටට කැම ටික රහා දැනෙනකොටම දන්නවරස දැනෙන්නේ කටේ තියෙන කැම ටිකේ කියලා. ආයි පිටිගානේ තියෙන කැමට ආසාවක් හටගන්නේ නැහැ. ඒ ආසාවක් හටගන්නව නම් හටගන්න ඕන කටේ තියෙන කෑම වලට. නමුත් ඒක යථාර්ථය දකින්නකොට දන්නවා කටේ තියෙන කෑම ආශා කරන තරම් දෙයක් නැහැ. හැබැයි රස විඳින බාධාවකුත් නැහැ. මේක උදාහරණයක් විතරයි. වරදවා තේරුම් ගන්න එපා. තවත් ගැඹුරට ගියහම දන්නවා ඒ කටේ තියෙන කෑමවත් නෙවෙයි ඇත්තම රස විඳේ. දිවහා විඥාන මට්ටමේදී රස දැනෙලා නිරුද්ධ වෙච්ච මොහොතක මනෝ විඥාන මට්ටමෙන් තමයි ඒ රසය දැනගත්තේ කියලා දන්නවා. අන්නේ මට්ටමට දැන් තමන් මිදිලා. මෙන්න මේ මිදීම තමන්ගේ පුරුද්ද බවට හැබිට් එක බවට පත් කරගෙන ඒ හැබිට් එක හොබි එකක් බවට පත් කරගෙන ඒක ඉන්ටරෙස්ට් එකක් බවට පත් වෙනවා. ධර්මයේ වඩනකොට කෙලෙස් නීවරණ දුරු වෙනවා. කෙලෙස් නීවරණ දුරු වෙන මට්ටමට පීති සුඛ දිනු වෙනවා. පීතිසුඛ දින වෙන මට්ටමට නැවත ඉන මොටිවේෂන් එකක් ඇති වෙනවා තව තවත් මේක කරන්න ඕන කියලා. ඊට පස්සේ පින්නතුනි ධර්මයේ හැසිරීම තමයි තමන්ගේ ජීවිතයේ විනෝදාංශය බවට පත් වෙන්නේ. අනිත් ඔක්කොම part time කරන්නේ. මෙතෙන්ට ආවට පස්සේ තමන් රස්සාවත් කරන්නේ part time. full time මොකද්ද? ඔව් full time ආරස්නගේ මාර්ගය. උදේ අවදිච්ච මොහොතේ ධම්ම සම්මා දිට්ඨිය සම්මා සංකප්පය වාචා කම්මන්ත ආජීව වායාම සති දවසට පැය 5ක් 6ක් වැඩි වුණොත් 8ක් 10ක් තමයි සාරස්සව කරන්නේ. ඒක පාට් ටයිම් ඊට පස්සේ. ෆුල් ටයිම් මොකද්ද? ෆුල් ටයිම් ප්‍රැක්ටිස් එක. සතිපට්ඨාන. පින්නතුනි මෙන්න මේ මට්ටමට එන්න එන්න අපි අර දැනට ඩිපෙන්ඩ් වෙලා ඉන්න අපේ ශරීරය අපේ දේපල අපේ රැකියාව ඒ තියෙන මට්ටමෙම තියෙන බය වෙන දෙයක් නැහැ. ඒක පල්ලෙහාට යන්නේ නැහැ. ඒක සමහරට තා පොඩක් වැඩිත් වෙයි. දැන් පැය 6ක් වැඩ කරනවා මේක තේරුම් ගත්තට පස්සේ තා පැය දෙකකුත් වැඩ කරගෙන. බය වෙන්න එපා. අමතර job බෙහෙත් කරන්න. තින තුනේ ඒසියාට වඩා ඉහළින් ධර්මයේ ප්‍රැක්ටිස් එක තියාගන්න. මොකද ඒක තමයි Tamange enjoyment එක. ඒක තමයි rapture එක. ඒක තමයි සතුට. රැකියාවෙන් වැටුප ලැබෙන්නේ මාසෙ අන්තිමට, එක්ක සති දෙකකට පස්සේ, එක්ක සති අන්තේ, අවමාසයෙන් දවස් වැඩ කලි වුණාට පස්සේ. නමුත් මේ ජොබ් එක කොහොමද? ඔව් පටන් ගත්ත මොහොතේ පටන්මරි සාහිතක ලැබෙන ප්‍රතිඵල. ඒක බාහිර කෙනකින් ලැබෙන එකක් නෙවෙයි. බාහිර කෙනෙක් මත ඩිපෙන්ඩ් වෙලා නැහැ. අපි උත්සාහ කරන්නේ මේක අපේ පාලන යටතේ උඩරිම තියාගන්න. මේකට බාධා වෙන දේවල් කරන්නේ නැහැ. සමතේ ගැන ධර්ම ග්‍රන්ථවල විස්තර කරනවා. නීවරණ දුරු කරලා ධානාංග මට්ටමට හිත දියුණු කරගත්තු කෙනෙක් ඒ සති නිමිත්ත කොච්චර ආදරෙන් ආරක්ෂා කරනවද කියලා. සක්විති කුමාරයෙක් ඉපදෙන ඉන්නකොට ඒ සක්විති ගැඹදරන අම්මා සක්විති කුමාරයෙ බිහි වෙන්න ඉන්න බව දන්නවා. ඒ දන්න අම්මා ඒ සක්විති ගැඹ ඒ කුමාරය කුසේ දරාගෙන ඉන්නේ හරිම ආරක්ෂාවෙන් ඒ දරුවෝ ලෝකෙට බිහි කරන්න. අන්න ඒ වගේ සක්විති ගැඹක් දරන අම්මා කෙනෙක් වගේ හරියට මේ සමතය නැත්නම් විපස්සනාවට හිත දිනු කරගත්තට පස්සේ අන්න එකෙන් හිත දිගටම ආරක්ෂා කරගන්න දාන්න පුළුවන් හැම රැකවරණයක්ම තමයි දාගන්නවා කියලා. විපල්ලාස දුරු වෙලා තියෙනවා. විපල්ලාස දුරු කරමින් ඉන්නේ. ඒ කියන්නේ රහත් වීම දක්වාම විපල්ලාස දුරු වෙනවා. අසුභයේ සුභ විපල්ලාස තියෙනවා. දුක්ඛයේ සුඛ විපල්ලාස තියෙනවා. ඒව සංඥා විපල්ලාස මට්ටමට අවිජ්ජාදී එක එක මට්ටම් වලට තියෙනවා ඒවා. දිට්ඨි විපල්ලාස මට්ටමින් සෝතාපන වීමේදී ඒ ටික දුර වෙනවා. ඒ ආදි වශයෙන් රහත් වෙන කම්ම මේ විපල්ලාස අපි යම් යම් මට්ටම් වලින් දුරු කරනවා. අවිද්‍යාව සම්පූර්ණයෙන්ම දුර වෙනාට පස්සේ තමයි සම්පූර්ණ විපල්ලාස වලින් අපි නිදහස් වෙන්නේ. නීවරණ කියන එක ආකාර දෙකකට විස්තර කරනවා. සූත්‍ර පිටකේ පංච නීවරණ දේශනා කරන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද ආදී පංච නීවරණ. අභිධර්ම පිටකේ යනකොට නීවරණ හයක් විස්තර කරන අවිද්‍යා නීවරණයත් එක්ක. ඒක විස්තරයක් කරන එක. ඊට පස්සේ දස සංයෝජන විදිහට තව විස්තරයක් යනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලම්බත පරාමාස, කාමරාග, පටික, රූපරාග, මාන, උද්දච්ච, අවිද්‍යා මේ ආදි වශයෙන් රූපරාග, අරූපරාග, මාන, උද්දච්ච, අවිද්‍යා. දස සංයෝජන විදිහට තියෙනවා. ඊට පස්සේ අනුසය හතක් විදිහට මේක විස්තර කරනවා. රාගානුසය, පටිගානුසය, දිඨානුසය, මානානුසය, අවිජ්ජානුසය ආදී වශයෙන් විස්තර කරනවා. එතකොට මේක ලෝභ දේශ විදිහට විස්තර කරනවා, ලෝභ දේශ මොහ විදිහට විස්තර කරනවා, රාග දේශ මොහ විදිහට විස්තර කරනවා, නීවරණ පහක් විදිහට දේශනා කරනවා, නීවරණ හයක් විදිහට විස්තර කරනවා, සත්තානුසය විදිහට දේශනා කරනවා, ඊළඟට දස සංයෝජන විදිහට දේශනා කරනවා. එක එක ක්‍රමයට මේක කැටගරයිස් කරලා තියෙනවා. නිවන ආවරණය කරන ඒවට නීවරණ කියනවා, ග්‍රන්ථ කියලා කියනවා, ඕග කියලා කියනවා, යෝග කියලා කියනවා, සංයෝජන කියලා කියනවා, විවිධ වචන තියෙනවා. අපට අවශ්‍ය වන්නේ නිවැරදි දර්ශනයක ඉඳගෙන හරි දර්ශනය නැවත නැවතත් පෝෂණය කර ගනිමින් ආරස්මංගික මාර්ගයේ අංග ටික අඛණ්ඩවම ඉන්නකයි අපිට තියෙන්නේ. ඒ අතර පුළුවන් තරම් දුරට සමතේ දිනු කරන්න ඕන. සමතේ දිනු කරන්න ගන්න නීවරණ අඩු වෙනවා. නීවරණ අඩු වෙන අඩු වෙන මේ ගමන වේගවත් වෙනවා. අපට අනාගතයේ සතුටක් හෝ අනාගතයේ කෙලෙස් දුරුකල සතුටක් විඳින මට්ටමට අපට යන්න අවශ්‍ය නැහැ. මොකද හැබැයි ලෙසම අපි මේ මාර්ගයට පිවිසුනා කියලා කියන්නේ අපි අපේ සතුට ආරම්භ කරලා තියෙනවා. ගමනාන්තයට ගිහිල්ලා නෙවෙයි සතුට වෙන්නේ අපි ඇත්තටම. ගමනාන්තයට ගිහිල්ලා සතුට වෙන්නේ යනවා නම් ඒ කියන්නේ ඇත්තටම අපි නිවැරදිසේ මේ ගමන් මඟට බැසගෙන නැහැ කියන එකයි කියන්නේ. ඒ අපේ නිර්වාණයත් හුදු බලාපොරොත්තුවක් වෙනවා. අපි දැනට අපේ කාමභෝගී දේවල්ට ආසා කරපු අපි ඒ පැත්තට පිටුපාල නැවත වෙනත් පැත්තට හැරිලා තියෙනවා. ඒ තමයි නිවන කියන ඉලක්කයට යන හදනවා. ඒක ප්‍රාර්ථනාවක් කරගෙන ඉන්නවා. ලොකු වෙනසක් නැහැ. බලාපොරොත්තු විතරයි. ඒක බලාපොරොත්තුවක් බවට පත් වෙලා තියෙනවා. ඒක අනාගතය අර සිටිජේ කරා යනවා වගේ හරියට හොරයිසන් එක කරා යනවා වගේ නිසා ධර්මයේ තියෙන ditthadhamma සුඛ වෙන්නට අපි එන්නේ නැහැ. අනේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ නිතර ශ්‍රාවකයන්ට සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයන්ට දේශනා කළේ නිතර සමතේ වඩන්න සමතේ වඩනකොට ditthadhamma සුඛ වෙන්න ලැබෙනවා කියලා. සමතේ දිනු කරන්න නීවරණ අඩුවෙන් තමයි මේ ධර්මයේ චමත්කාරය අපට පේන්නේ. අපේ ජීවිතේ ලස්සන අපට පේන්නේ. අපේ හිත කොච්චර ලස්සනද කොච්චර අපිට සතුටෙන් ඉන්න පුළුවන්ද? ඒ සතුට අද අපිට තියෙන්නේ අපේ ශරීරය මත ඇකිලා. අපේ රැකියාව, අපේ සමිපදම ඥාතීන්, අපි පරිහරණය කරන බඩු පාන්න මත ඇකිලා තමයි අද තියෙන්නේ. නමුත් මේ ධර්ම තුලින් අපි ආව කියලා කියන්නේ එදාට අපි බඩු පාන්න වල මත ඇකිලා නෙවෙයි. අපි එදාට හැරමිටියෙන් ගියත් එදාත් අපි සතුටෙන් මේ ගමනේ හැරමිටියේ නෙවෙයි පිනතේ දාන අපට නැතිෙන්න බැරුව අපි ඇඳේ වැතිරලා හිටියත් ඒ මොහොතේ අපි ඉන්නේ මේ ධර්මයේ තුලින්. මේකයි අපි සමතේ වඩනකොට සමත භාවනා 40ක් තියෙනවා. අපෙන් කීපයක් මුලදී පුහුණු කරන්න ඕන. අපි කැමති එකෙන් පටන් ගන්න ඕන. ඔබ වැඩිපුරම කැමති බුද්ධ ධනස්සය තියෙනම් ඒකෙන් පටන් ගන්න. ගුණ නමේ නැතුණත් එක ගුණයක් මෙනේ කරන්න. අරහං. අරහං. හොඳ ලස්සන බුද්ධ ප්‍රතිමාවක් සිහි කරගෙන නැත්නම් ඉස්සරහා තියාගෙන ඒක බලලා ඇස් දෙක පියාගෙන නාසය ආශ්‍රිත දෙක තියාගෙන එක ගුණයක් වැඩි වේලාවක් සිහි කරන්න. ඕනම් මොලදී අරහන් ආදී නමේ මුලින් ඉඳන් අගට අගින් ඉඳන් මුලට කියලා වැඩිපුරම තමන් කැමති එකක් තෝරගන්න. තෝරගෙන ඒක වැඩි කාලයක් කරන්න. ඒක විනාඩියක් දෙකක් කරලා කරලා අනිත් එක ගන්න එපා. මේක පුළුවන් නම් විනාඩි 10න් පටන් අරන් 15 පැය භාගේ පැය දෙක එකක් පැය 50කටවත් කඩේ කඩහේ කරන්න. ඒ අතර මෛත්‍රී භාවනාවක් කරන්න. ඒ අතර අනිත් ඒවා තමයි කැමතිව දාතේමන ශිකාරයේ පඨවි කියලා එහෙම කරන්න පුළුවන්. ඊට පස්සේ මෛත්‍රී භාවනාව. සෝපත්ත්වා. කොහොමද එකක් වැඩිපුරම කාලයක් කරන්න. ආනාපාන සතියත් ඒ වගේම කරන්න. මේ වගේ කීපයක් වැඩි කාලයක් බරක් දාලා කරන්න. කරනකොට Tamante එකක් වැඩිපුර ටිකක් කැමැත්තක් එනවා. අන්න ඒකට ප්‍රමුඛත්වය දෙන්න. එහෙම කාලයක් කරනකොට එකක් නිකන් සමහරට බෝරින් වගේ આવතින් වෙන එකකට මාරු කරන්න. හැබැයි විනාඩියෙන් දෙකෙන් විනාඩි 5න් 10න් මාරු කරන්න එපා. එකක් වැඩිපුරම කාලයක් කරන්න බලන්න. ඒකෙන්ම තමා සතුට වෙන්න බලන්න. කාලේ වැඩි කරගන්න එක තමයි ප්‍රධානම දේ. ඒක නිකන් වෙන්නේ ඒත් එකම තමයි බාහිර කටයුතු ඒකට අනුව කලමනාකරණය කරගන්නට ඕන. ගෙදර පිරිසිදු කරගෙන ඒවා, බඩු බාණ්ඩ පිළිවෙලට තියෙන ඒවා, Taman කතා කරන ප්‍රමාණය අඩු කිරීම, අදාළම අය විතරක් ඇසුරු කිරීම, අවශ්‍යම දේ විතරක් කිරීම, අනිත් ඈත් එක ගැටෙන තැන් අඩු කර ගැනීම, කාලය ඉතුරු කරගන්න හදිසියට කරන වැඩ අඩු කරන ටිකක් උදෙන් විනාඩි 10ක් 15ක් කලින් අවදි වෙන එක, රාත්‍රියේ නිින්දට යනකොට ඊළඟ දවසෙත් කරන්න පුළුවන් වැඩ ටිකක් කරලා නිදින එක, ඒ වගේ දේවල් වලින් තමන් අර කලබල ගති අඩු කරගන්න. තමන් ඉන්න ස්ථාන වුණත් අනිත් ඈත් එක ගැටෙන අවස්ථා හුඟක් අඩු කරගන්න. තමන් විශේෂ කෙනෙක් කියලා පෙන්නන්න යන්න එපා. තමන් සාමාන්‍ය කෙනෙක් විදිහට ඉඳගෙන මේක කරන්න බලන්න. එතකොට කරදර අඩු වෙනවා තමන්ට. මෙහෙම කාලයක් යනකොට තමන්ට තේරෙනවා මේක ගැඹුරට යන්නේ යන්න තමන්ට මේ පැත්තෙන් වැඩිපුර සුවදායි බවක් දැනෙනකොට තමා ඊට පස්සේ වැඩ කරන කාලය ආදී තමා නිසි විදිහට කලමනාකරණය කරගන්න. හැක්කෑමෙන් විසරාම යන කෙනෙක් ඉන්නවා නම් 65න් පුළුවන් නම් ඊට පස්සේ යන්න බලන්න. හැබැයි මේ මට්ටමට එමත් එකයි යන්නේ. කලබල වෙලාවත් හරින්නෙත් නැහැ. විස්රාම ගිහපු කෙනෙක් ඉන්නවා නම් තමන්ගේ කාලය අදාළ විදිහට යොමු කරගන්නවා. දරුව මුණ බොර හදන ඒවා දැන් ඉතින් ටිකක් ඈත් වෙලා තමන්ගේ වැඩේට වැඩිපුර කාලයක් වැය කරනවා. මොකද තමන්ට මේ අවස්ථාව ලැබිලා තියෙන ඉතාම දුර්ලභ අවස්ථාවක්. මේක තමන් අපතේවා ගන්නෑ. මේ සතිපට්ඨානයේ වැඩිමිය අනුසංශය තමයි මේ සතිපට්ඨානයත් එක්ක අර ආර සංඝ මාර්ගය අනිත් අංග ටිකෙන් ටික වැඩි වෙනවා. සම්මා සංකප්ප, වාචා, කම්මන්ත, ආජීවාදී මේ කාරණා වැඩි වෙනවා. ඒත් එක්කම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල තියෙන ඉන්ද්‍රිය, බල, බොජ්ජංග මේ හැම කාරණයක් මීට සමගාමී විහිළට යනවා. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තමයි ඊළඟට තමන්ගේ සැබෑ මිතුරන් බවට පත් වෙන්නේ. භෞතික වශයෙන් වැඩි දියත් තියා තමා බුදුරජාණන් වහන්සේ මතවත් යෙපෙන්නේ. නිකං සංඝරත්නේ නෙවෙයි ආර්ය සංඝරත්නේ කෙරෙවත් තමයි යෙපෙන්නේ. ඒ තමන්ට අවශ්‍ය යුතුකම් ටික කරනවා. තමන්ට දැන් මාර්ගයේ ටිකෙන් ටික විවර වෙනවා. බුදුරජාණන් වහන්සේ මේකයි ආනන්ද හාමුදුරණ දේශනා කළේ. සැරියුත් මාහිමියන් වහන්සේ පිරිනිවන් පාපු අවස්ථාවේදී ආනන්ද හාමුදුරුවෝ සංවේගයට පත් වුණා. සැරියුත් හාමුදුරන්ගේ සිවුරු ටිකක් අරගෙන බුදු හාමුදුරුවෝ හමු වෙන්න ආව චුන්ද හාමුදුරුවොත් එක්ක. සැරියුත් හාමුදුරන්ගේ මල්ලිත් එක්ක. ආපිරයි තා සංවේගයෙන් කියනවා බුදු හාමුදුරනේ මට දිසාවන්වත් පේන්නේ නැහැ කියලා. උතුරු දකුණ පේන්නේ නැහැ කියලා අපි කියන්නේ. ඒ කතාවම කියනවා ආනන්ද හාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ අහනවා ආනන්ද සාරිපුත්ත ඔබේගේ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන අරන් ගියාද? අඩන්නේ ඔච්චර කියලා. දුක් වෙන්නේ කියලා. නෑ සාමී ඒවනම් අරන් ගියේ නෑ. නමුත් මේ වගේ සත්පුරුෂයෙක් මට අයි මොන ගැහුවන්නේ නෑ. උන්වහන්සේගේ දිනෙච්චේ ගුණ ටික නිසා මට හරි සංවේගයි කියලා. බුදුරජාණන් වහන්සේ තින් සමය දේශනා කළේ අත්ත දීපාදෙක් වේවිත අත්ත සරණාන අඤ්ඤ සරණාම. ධම්ම දීපාදෙක් වේවිත ධම්ම සරණාන අඤ්ඤ සරණාම. බුදුරජාණන් වහන්සේ මතවත් සරුත් හාඳුරෝ මතවත් යැපෙනවා කියන එක. යැපෙනවන යැපෙනවන මොකක් මතද? මේ ධර්මයේ මත. ධර්මයේ පිළිසරණ කරගෙන ඉන්න. ධර්මයේ පිළිසරණ කරගෙන ඉන්නවා කියන මොකද්ද කියලා විස්තර කරනවා. ඒ මොකද්ද? සතර සතිපට්ඨාන. කාය කායන පස්සේ විහෙරති, වේදන වේදන පස්සේ විහෙරති, චිත්තේ චිත්තන පස්සේ විහෙරති, ධම්මේ සුධම්මන පස්සේ විහෙරති. මේ මොකක් වැඩුවත් කය ගැන බලලා හිත සමාධිමත් වෙනකොට සමුදේ ධම්මානුපස්සී විරති, වය ධම්මානුපස්සී විරති. මේ කය හැදලා තියෙන්නේ ආහාර නිසා. ආහාර සමුදේ ආරූප සමුදියෝ, ආහාර නිරෝධ ආරූප නිරෝධෝ. ඒ රූපේ හට ගැනීම නිරෝධේ දකිනවා. වේදනාවක් දාන විස්පස්සේ නිසා හටගත්තේ කියලා. විඥානයක් දාන හේතු නිසා හටගත්තු දෙයක් කියලා. ඒ වගේම ධර්මතාවක් දන්නවා සංඥා වේදනා නිසා ස්පර්ශ නිසා හටගත්තු දෙයක් කියලා දකිනවා. ඒ හැම දෙයකම Nirodhaය දකින්නේ. හැම මොහොතෙම ස්කන්ධ පංචකය හට ගන්නව නිරුද්ධ වෙනවා. හට ගන්නව නැති වෙලියම්. මේක තමයි සමස්ත ජීවිතය කියලා කියන්නේ පිනත. මේක තේරුම් ගන්න ගන්න යක්ත නාමංච රූපංච අශේෂම පුරුජිතේ කියන්නේ මේකයි. ඒ කාතකින් බාහිර රූපේ නිදහස් වෙනවා. ඒ නිදහස් වෙන ගමම්ම ඒ නිදහස දකින මේ මනෝවිඥානිය දිගට තියෙන දෙයක් නෙවෙයි. ඒකත් හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධේ නිරෝධ වෙනවා කියලා මනස පැත්තත් බලනවා. කිසිම තැනක තමන්ට පිළිහරන තැනක් නැහැ. ස්ථාන 60ක් ගැන කියනවා. ඇස අරබයානම් ඇස රූපය ඒත් එකටින් චක්කු විඥානය චක්කු සම්පස්සය චක්කු සංඥා වේදනා රූප සංඥා රූප තණ්හා රූප සංචේතනා රූප විතක්ක රූප විචාර. ඇහැට 10යි කනට 10යි මේ වගේ ඉන්ද්‍රිය 6ට 10යි 6වරක් 10යි 60යි. ඒ කිසිම තැනක හිත පිටන්නේ ඒ හැම එකක්ම ඉතිමස්මින් සති දන් හෝති ඉමස්මින් අසති දන් හෝති. හේතු ඇති කලින් හට ගන්නවා නිරෝධ වෙනවා. සමුදය ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති. ටිකෙන් ටික සමා නිරෝධයටපත් වෙනවා. විරාගී පුද්ගලයෙක් බවටපත් වෙනවා. සංසුන් පුද්ගලික බවටපත් වෙනවා. උපේක්ෂාටපත් වෙනවා. ඒ හැම කියන්නේ නැහැ. මොකද වෙනස් එක එකයි. සමහර අය සීලය වඩලා කාලයක් ඉඳලා සමාධිය දිනු කළ කාලයක් ඉඳලා විපස්සනාවට යනවා. ඒකට කියන්නේ සමත පූර්ණ විපස්සනාව කියලා. ආකාර හතරකින් යනවා නිර්වාණයට. සමත පූර්ණ විපස්සනාව, විපස්සනා පූර්ණ සමතේ, සමති විපස්සනා යුගනද්ද, ධම්මුද්දච්ච විග්‍රහිත මානස කියලා. සමත පූර්ණ විපස්සනා කියන අනුපිළිවෙලට යන එක. එහෙම යනවා කියලා කතාවක් නෑ. සමහර අය විපස්සනා පූර්ණ සමතෙන් එනවා. දැන් මේක තේරුම් ගත්ත කෙනෙක් හිතනවා මට මෙහෙම යන්න ඕනේ නෑ. මට දිගටම කෙලින්ම මේ ස්කන්ධ පංචකයේ සමුදය මට බලන්න පුළුවන්. මේක දකිනකොටම Nirodhaය මම දන්නවා. මට අමුතෙන් වැඩවඩින්න ඕනේ නෑ කියලා සමහර අය කාලයක්ම බුද්ධිය සසරෙදි දිනු කරපුවා ඉන්නවා. දැන් පන්තියක ළමයි වුණත් එහෙමනේ සමහර අය. එකක් දෙතුම තව කියන්න ඕනේ යාට. කියනකොටම තේරෙනවා ඊට පස්සේ ආ වෙන වැඩ කර කර ඉන්නේ. අපි කියන්නේ යා කියන දෙයක් අහන්නේ කියලා. අකීකරු කියලා කිව්වට යාට එකපාරම තේරිලා ඒකයි. යා ඊට පස්සේ කියනව ගණන් ගන්නවත් නැහැ. ගුරුරු කියන්නේ අකීකරු මෙයා කියන දෙයක් අහන්නේ නැහැ. භාගෙත් හොඳට ලොකු තියෙනවා යාට. මාරුවෙන් මාරුවට වැඩුවත් කමන්නේ නැහැ. සමතේ කාලයක් දිනු කරලා පිටින් විට විදර්ශනා වැඩුවත් කමක් නැහැ. ඒ වගේම සමහර අය ඉන්නවා ධර්ම කරුණු මහන කැමති අය ඉන්නවා. ඒවම කම්පියා කර කර ඉන්න කොයි වෙලෙත්. ඒ ධර්මයෙන්ම උද්දච්චයට විචිප්තවනේ පත් වෙන ඉඳලා එක පාරම ෆ්ලෑෂ් එකක් ගැහුවා වගේ මෙයාට අරග අවබෝධ වෙන වෙලාවලුත් තියෙනවා. ඒකට කියන්නේ ධම්මොද්දච්ච විග්‍රහිත මානස කියලා. ඒක නිකම් වෙන වෙන හිතයි දෙන්නේ හරියන්නේ නැහැ. ධර්ම කරුණුත් එක්කම ජීවිතය හෝ ස්ට්‍රගල් කරමින් ඉන්නකෙන්. එතකොට මේ ක්‍රම හතරම තියෙනවා. සමහර අය සමතේට එච්චර හිත තියන අමාරු කැලක් අයට. නමුත් මේ කාරණේම හිතේ දෙන්න පුළුවන් යාට. දකින අරමුණු දවසට පහකින් පටන් ගන්න. මේ මේසේ දැක්ක මේ මනෝවිඤ්ඤාණය දකින අවස්ථාව පුටුව මේ හාමුදුරුව පහක් බලන්න. ඊට පස්සේ 10ක් කරගන්න. ඊට පස්සේ දකින ඇහෙන ශබ්ද ඇහෙනවා නම් රසය දැනෙනකොට මේ මනෝවිඤ්ඤාණය රස දැනෙන එක එකක් හටගන්න නිරුද්ධ වෙනවා. ඒ වගේ දවසක ඔබ්ජෙක්ට්ස් අරමුණු වැඩි ප්‍රමාණයක් බලන දක්ෂයන්. ඒ හරහා යනකොට ඒ තුලම හිත සමාධිමත් වෙනවා. ඒකම ෆ්ලෝ එකක් විදිහටම යනවා. සම්දේ ධමාන පස්සේ විහෙරති, වය ධමාන පස්සේ විහෙරති. රයිසෙන් සීසෙන් රයිසෙන් සීසෙන්. දැන් මේක හුරු වෙච්ච කෙනෙක් ඉන්නවා, එයා සක්මන්ට බැස්සත් බැහැපු ගමාම විදර්ශනට යනවා. සක්මන්ට හුරු වෙල කෙනෙක් ඉන්නවනම් සක්මනේ ඉක්මනට මෙත සමාධිමත් වෙනවා සමහර අයට. වාඩි වෙලා භාවනා කරන් ගියොත් සමහර නිින්ද යන ඉක්මනට. නමුත් සමහර අය සක්මන හුරු වෙච්ච අය ඉන්නවා, සක්මනට අවතීර්ණ වෙච්ච ගමන්ම හිත සමාධිමත් වෙනවා. එතන ඉඳන්ම ස්කන්ධ පංචකයේ සමුදය බලනවා. හැම මොහොතෙම සිටවිලා කියන්නේ ස්කන්ධ පංචකයක් හටගෙන නිරුද්ධ වෙනවා කියලා බලනවා. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. එන්නේ නැම හෝ ලෝකෙන් නිදහස් වෙනවා. ඔහුගේ වේගයෙන් ප්‍රඥාව දිනු වෙනවා. ඔහුට මේ ආත්ම භාවයේහි ප්‍රතිඵලයක් නොලැබුණත් ඔහුට සසරේදී හරි කල්යාණ මිත්‍රයෙක් ලැබුණු ගමම බණ කියනකොට ඔහුගේ ප්‍රඥාව විකසිත වෙනවා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණොත් ඒ වගේ කෙනා ඉතාම උන්වහන්සේට පැහැදිලිවම පේනවා. ප්‍රඥා ඉහෙරටම දිනු කරපු කෙනා ඇතැම්මිට කෙලවරේම ඉන්න හිඟන මිනිසෙක් වෙන්න පුළුවන්. ඉස්සරහාම ඉන්න ලස්සන කෙනාට වඩා ඈත කුෂ්ඨ රෝගියෙක් කියන ප්‍රඥා දිනු වෙච්ච කෙනෙක් බුදුහාරයා ફોකස් කළා බණ කියනවා. ඉස්සරහින් ඉන්නට වඩා අර කෙලවරේ කෙනා ඇතැම්මිට ධර්ම අවබෝධය කරනවා. බුදුහාගරණ කියන ඉන්ද්‍රිය පරපාරියත් ඥානෙම බලනවා. ඒ නිසා ප්‍රඥාවම උන්වහන්සේ විමුක්ත බවන්නේ මේක නා කොච්චර සසරදී ප්‍රඥා දිනු කරපු කෙනෙක්ද කියලා. සමතේ දිනු කළ තිමුණට ඒක ඕනෙලාක නැති වෙන්න පුළුවන්. සමතේ දිනු කිරීම හරියට ලයිට් එකක් පත්තු කරලා තියෙනවා වගේ. ලයිට් එක පත්තු කරලා තියෙන වෙලාවේ ලියුමක් ලියාගත්තා වගේ තමයි විදර්ශනාව සමතේ කියලා කියන්නේ. විදුලිය ගියත් ලයිට් ඔෆ් කරලා ලියුම මැකෙන්නේ නැහැ. සමතේ කියන එක හරියට ලයිට් පත්තු කරලා තියෙනවා වගේ. ඕන් ලාක නීවරණ ඇවිල්ලා නැවත ඒක නැති වෙලා යන්න පුළුවන්. නමුත් ඒ මොහොතේ ඇති කරගත්තු විදර්ශනාව ඉතුරු වෙනවා. ඒක ධර්මතාවයක් මත, කර්ම සිද්ධාන්තය මත අනිත්‍යතාවයට නැඹුරු වෙමින් හෝ ඒක තමයි සසරේදී දිනු වෙමින් යනවා. සමතේ දුණා තුරු වෙච්ච මනසක් තියෙන කෙනෙක් ඊළඟ මොහොතකදී සමතේ වඩන්නේ ගියාම ඔහුට ලියසි. සමහරට ඔබ ජාතක කතාවල එහෙම අහලා ඇති. සමහර විට ඊරිදි බලෙන් එනවා රජමාලිගාවට, ඇවිල්ලා කෙලෙස් ඇතිවල ඊරිදි බල නැති වෙනවා. ඊට පස්සේ ශනික වෛද්‍ය ආනුභවයෙන් ආයෙ හසිම යනවා. එහෙම කියලා තියෙනවා. ඒ නිසා පේනොතින අපට මේ ලැබිච්ච අවස්ථාව ඉතාම දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාවක්. හේතු ටික සියල්ලක්ම බන්දේසියක් මත තියලා වගේ මල් වට්ටියකට අත ගහලා වගේ තියාගෙන ඉන්න ඔක්කොම ටික. කොයි මොහොතේ මේක අහිමි වේද දන්නේ නැහැ. අපේ ජීවිතය අහිමි විතරක් නෙවෙයි පින්නතුනේ. අපේ ළඟම කෙනෙක් නැති වුණොත්, ලෙඩක් වුණොත්, එක්කෙන් වුණොත් අපිට මේ ධර්මයේ පුහුණු කරන්න මේ අද තියෙන නිදහස අහිමි වෙනවා. අද තියෙන නිදහස හෙට දවසේ අපිට නැති වෙන්න පුළුවන්. අපි කොච්චර නිරෝගීව හිටියත් අපේ ළමයෙක්, දරුවෙක්, ගෙදර සමීප ඥාතියෙකුට ලොකු අසනීපයක් වුණොත්, කරදරයක් වුණොත්, හිරේ ගියොත් අපි දුකටපත් වෙනවා වගේම තමයි. ඒ නිසා තමයි මේ ධර්ම මාර්ගය අනිත්‍යයට උදව් කරන්න ඕන, අනිත්‍ය දහමට නැඹුරු කරන්නට ඕන, අනිත්‍ය සිල්වන්ත කරන්නට ඕන, අනිත්‍ය තින්කංගට යොමු කරන්න ඕන. මොකද ඒ කට්ටිය අඩුපාඩුවක් වුණොත් බරපතල දෙයක් අපටත් වගේ කියන්න වෙනවා. ඒවට ඒක අපේ මේ ගමනටත් ලොකු බාධාවක්. ඒ නිසා ධර්මයේ ගැනම විශ්වාසය තියන්න. ධර්මයේ හැර වෙන සරණක් නැහැ කියන විශ්වාසය මතම ඉන්න පිනතුනේ. අනෙද්දේ මේ ධර්මයේ සාන්දෘෂ්ටිකයි, අකාලිකයි කියන එක ගැන දැඩි විශ්වාසයෙන් කටයුතු කරන්න. ලෝකේ යම් දෙයක් කරලා ඉක්මනින්ම ප්‍රතිඵල තියෙනවා නම් ඒ දේ තමයි ධර්මයේ හැසිරීම. සම්මාදිටිය මත පිහිටලා ආරසිංහ මාර්ගය වඩන අවස්ථාව කෙටියෙන් කියනවා නම් සමථ විදර්ශනා වැඩි වීම. ඊටාම කෙටියෙන් කියනවා නම් මෛත්‍රියටයි ආනාපාන සතියටයි දවසේ වැය කරන කාලය ටිකෙන් ටික වැඩි කරන්න. ඊටාම කෙටියෙන් කියනවා නම් ආනාපාන සතිය සඳහා කරන කාලය ටිකෙන් ටික වැඩි කරන්න. ඊටාමත්ම කෙටියෙන් කියනවා නම් ආනාපාන සතියෙහි සමාධිමත් කරගෙන අනිච්ඡානුපස්සී විහෙරති විරාගානුපස්සී නිරෝධානුපස්සී පරිනිස්සග්ගානුපස්සී බලන අවස්ථාව. ඒ ආනාපාන සතියෙහි සමාධිමත් වෙනකොට පිනතුනි මේ කයතන වේදනා අඩු වෙන හොඟා. කය හුඟාක් වෙලා ඉරියව්වක තියාගෙන හිටියට දැනෙන්නේවත් නැහැ. හිත සමාධිමත් වෙන්න වෙන්න එරමිනිය ගොතාගෙන ඕ පද්මාසනෙන් ඉන්න එක තමයි අපට තියෙන හොඳම ආසනය බවට පත් වෙන්නේ. පුටු වෙ ඉන්න අපි ටිකෙන් ටික බිමට මෙනෝ පිනතුන. බිම තමයි හොඳම ආසනය බවට පත් වෙනා ඊට පස්සේ. බිමින් එක හොඳයි. හයිටින් වැටෙන ස්ථානෙකොත් නැහනේ නේ බිමේ තියාම. මොකද පුටුවේ ඉඳලා නිින්ද ගියොත් වැටෙන සමාලයට. බිම හිටියට එහෙම වෙන්නේ නැහැ. බිමමනේ ඉන්නේ. ඒක ඇතින වාසි. හේතු වෙල හිටියන් තවාසි. හේතු වෙනවත් ඉන්නම පිනුනේ. පුලුවන් තරම් කොටියක් දාගෙන කෙලින්ම ඉන්න බලන්න. පිනතුනේ අපි හුරුනෝතින් අපට ඉන්න පුළුවන් මේක. මේ ශරීරය අපි කියන විදියට ඉන්නවා. හිත කිව්වොතින් හේතු වෙන එකක් ඕන කියලා ඉතින් ඕන තමයි ඉතින්. හිත කිව්වොතින් ඕන නැහැ කියලා එහෙම ඉන්නත් පුළුවන්. එහෙනම් සාපේනතුනි අපි මේ ලබාගත්තු මනුෂ්‍ය ජීවිතේට මේ බුද්ධෝත්පාද කාලයට සහ අපේ අම්මා තාත්තා දෙන්නට අපි උපරිම වටිනාකමක් ලබා දෙන්න ඕන. යෑ කොහේ හිටියත් මිය ගිහිල්ලා හිටියත් සුගතියක ඉඳගෙන ඔබ දිහා බලාගෙන ඉන්නේ මේ ධර්මයේ හැසෙන අවස්ථාව. යැතින් අනුමෝදන් වෙනවා පින්නතුනි. මේ ආත්මය අමතක විතරක් නෙවෙයි. කල්ප ගාන කතී තම්බල තාත්තල තේලියට සුගතිය ඉඳගෙන අපි දිහා බලාගෙන ඇති. ඒ ඔක්කොම අම්මල තාත්තල රණ්ඩු වෙන ඇති මගේ පුතා කියලා. මගේ දුව කියලා. ওই භාවනා කරන මගේ දුව කියලා එක්කෙනෙක් කියනවා තව කෙනෙක් නෑ ওই මගේ දුවයි කියලා කියන දෙනි. එක එක ආත්ම වලම්මල වා සන්තෝෂ වෙනවා ඔබ ධර්මයේ හැසිරෙනකොට. ඉතින් පින්නතුනේ ඈ සතුටපත් කරන්න ඉතින් අනුමෝදන් කරන්න තියෙන හොඳම දේ තමයි මේ ධර්මයේ හැසිරෙන එක. ඔබේ ජීවිතේට වටිනාකම ලැබෙන්නේ මේ ධර්මයෙන්මයි පින්නතුනේ. වෙන කිසිම දෙයකින් අපට මෙච්චර ජීවිතේට වටිනාකම ලැබෙන්නේ නැහැ. අපිට කොච්චර උගත්කම් සාධක තිබුණත් කොච්චර අපිට නැකියා ධනිය තිබුණත් ඒ වගේන් අපේ ජීවිතේට වටිනාකමක් ලැබෙන්නේ නැහැ. මේ සමථ විදර්ශනා දෙකෙන් මේ ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, වජ්ජංග ධර්ම සහිත වූ ආරස්නික මාර්ගයේ විශේෂයෙන් සම්මා සතිය පුහුණු කිරීමෙන් මෛත්‍රීන තුනි මේ ආනිසංස ලැබෙන්නේ. ඒ සතිය වඩනකොට සතර සතිපට්ඨානේ දියුණු වෙනවා. සතර සතිපට්ඨානේ වඩනකොට සත්‍ය බොජ්ජංග වැඩෙනවා. සති සම්බොජ්ජංග, ධම්ම විචය, විරිය, පීති, පස්සන්දි, සමාධි උපේක්ඛා. ඒ වැඩෙනවා කියන්නේ ආරසිංහ මාර්ගයේ අංග ටික එක ලයින් එකකට තියලා එනවා. නිහඬතාවය පදනම් කරගෙන සම්මා සතියෙන් යුක්ත වූ සමාධියෙන් මේ ස්කන්ධ පංචකයක් හැම වෙලාවෙම හට ගන්නවා, නැති වෙලා යනවා. සමුදය ධම්මානුපස්සී, වය ධම්මානුපස්සී. යෝචේ වස්ස සතං ජීවේ අපස්සෝ උදයම්බයන් ඒකහං ජීවිතං සේයෝ පස්සතෝ උදයම්බයන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ උදේ වැය නොදක අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා මේ ස්කන්ධ පංචකයේහි සිත කය දෙකෙහි හට ගැනීම වැයවීම දැකීමෙන් එක දවසක් ජීවත් වීම උතුම් කියලා දේශනා කළා. ධර්මයේ හැසිරෙන හැම දවසක්ම තිනතුනි ඔබේ ආයුෂට අවුරුදු 100ක් එකතු කරගත්තා වගේ. ආයි මරණය එනකොට කල් දාගන්න එච්චර මහන්සි වෙන දඟලන්න ඕනේ නැහැ. ඔබට තියෙන වර්තමාන තුළ උපරිම සිහිය නොනි වාසය කිරීම විතරයි ඔබ කරන්නට ඕන. ජීවිතේ කොයි මොහොතක අවසන් වුණත්, කොයි ආකාරයෙන් අවසන් වුණත්, අවසාන භූම දානයක් සිදු නොවුණත්, මෙතනින් net එක පියාගන්නත් එක්කම එක්ක සසර ගමන අවසන් කරනවා. නැත්නම් ඊළඟ ඉපදෙන්නේ මීටත් වඩා හොඳට ධර්මයේ හැසිරෙන්න පුළුවන් පහසුකම් තියෙන, වටා පිටාව තියෙන, කල්යාණ මිත්‍රයන් ඉන්න ධර්මය ඇසෙන පරිසරයක තමයි ඔබේ හිත නැවත පිලිසිනගන්නේ. ප්‍රසන්න කරගන්න. ඉතින් ඒ සඳහා කටයුතු කරන අපි අප්‍රමාදීව කටයුතු කරමු. ඔබ හැම දිනාගේම ජීවිත වැඩ වඩාත්ම වාසනාවන්ත වේවා. මේ ලබාගත් අවුතුම් කුසල හේතුවෙන් නිරෝගී භාවයේ දිගාසිරි සම්පත් සැලසී මේ ජීවිත කාලය තුළදීම ධර්ම අවබෝධය සිදු කරන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය සැලසේවා. මේ උතුම් කුසල හේතුවෙන් මේ සඳහා දායකත්වය දරන දේවානානා කරමහත්මා හිමයිරු නොන ඇතුළු ඒ පින්වත් දරුවන් දෙපළ ඇතුළු හැම දෙනාටම සියලු යහපත සැලසේවා. ඒ මහත්මාට ආශිර්වාද කරන ගමන් විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා ඒ පින්වත් දරුවන් දෙපළට සෙත් පදානට. ඉතින් ඒ ඇත්තන් බොහොම වාසනාවන්තයි, හොඳ පින්වන්ත දරුවන් දෙපළක් ලැබලා තියෙනවා. ඉතින් ඒ දරුවන්ටත් මේ කුසලයේ එයාගේ අනාගත ජීවිතයේ සාර්ථකත්වය සඳහාම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයං පන්තා ච නින්භයා සෝකම් පන්තා ච නිස්සෝකා වන්තු සම්බේ පිපානිනෝ දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා සොරින් තැබෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා සාදු සාදු සාදු.